வேறு சமைச்சாக்கலாம், சத்துமே சிங்காரம் பெறலாம். இறையாவது பகவானுக்கான மைத்ரி பகவானுடைய சமைச்சாகலாம். Homage to the exalted one, homage to the Dhamma, the teachings of the Supreme Buddha, homage to the Mahasangha, the noble disciples of the Supreme Buddha, homage to the Tripadim. Atthi bhikkhave dhamma abhinnya bhave tamba samato ca vipassana ca. ගෞරවනීය අනුරාධපුරයේ නමස්කාරයි. ප්‍රියෝස් පජරාම විහාරස්ථානයේ ශ්‍රී වජිරකන ධර්මාලයේදී වික්ෂුන් වහන්සේලා උදෙසා ප්‍රවැත්වෙන විශේෂ වික්ෂුන් වහන්සේ වැඩසටහනයි මේ සමිතෙන්නේ. උදේසම කාලය අපරණ වික්ෂුන් වහන්සේගේ කාර්යභාරයේ ශික්ෂණ සහ මානසික දියුණුව ගැන සාකච්ඡා කළා. මේ සමස්යාමේ අප වැඩසටහන බලාපොරොත්තු වන්නේ බුදුදහමේ සඳහන් ප්‍රධාන භාවනා ක්‍රම දෙක ගැන, සමථ විපස්සනා කියන කාරණා දෙක ගැන කරුණු පැහැදිලි කරන්නයි බලාපොරොත්තු වන්නේ. භාගවත් මහන්සිය දේශනා කරනවා අත්ථි වික්ඛවේ ධම්මා අභිඤ්ඤා භවේ ධම්මා. මේ ලෝකයේ නුවණැති කෙනෙක් විසින් සිය විශිෂ්ටම ඥානයෙන් යමක් පුහුණු කරන්න තියෙනවා නම් ඒ පුහුණු කළ හැකි පුහුණු කළ යුතු ඉහළම කරුණු දෙක විදියට දේශනා කරන්නේ සම්තෝෂය විපස්සනාච. As a wise person, the qualities, the facts that we can develop to the maximum level are සම්තෝෂය විපස්සනාච for the concentration and wisdom. In short, Samatha Bhavana and Vipassana Bhavana. To know that in everything, see a buddhi pāthavayam dhathaki anantam pratipayaganai bhavatumāse apami desanatra. Samatha Bhavana apai visnatil hita ekka kusha anunata බොහෝ වේලාවක් පවත්වාගෙන ඒ සඳහා භාවනා කමටහන් 40ක් බුදුදහම තුළ දේශනා කළා. දස හසින, දස අසුත, දස අනුසති, සතර බ්‍රහ්ම විහරණ, සතර ආරෝපණ, ආහාරේ පටිපුණ සංඥාව දසමංචකාරය. මේ කමටහන් වලින් කරන්නේ අපිට වර්තමානයේ කුසල අරමුණක යන්නේ කොහොමද කරලා අපේ හිතේ තියෙන නීවරණ යටපත් කරලා හිත සමාධිමත් කරගන්න. මේක තමයි සමත භාවනාවේ ලක්ෂණය. බුදුන් භාවනාව, මෛත්‍රිය, අසුබේ, ධාතුමනසිකාරය, මරණ සතිය, ආනාපාන සතිය. මේ වගේ භාවනා කමනක් පුහුණු කරනකොට අපේ හිතටින් එක සංපත් වෙනවා. හිතේ තියෙන ඩෝබල සඩු වෙනවා. නීවරණ දුර වෙනවා. හිත සමාධිමත් වෙනවා. අනේ සමාධිමත් එක්ක සිත බොහොම ලස්සනයි. ඒ සිත මේ මුළු කාම ලෝකෙම තියෙන සියලුම දේට වඩා ඉහළ මට්ටමක් විදියට සැලකෙනවා. අනේ සමාධිමත් සිතට ලැබෙන ආධ්‍යාත්මික සුවය මේ මුළු කාම ලෝකයේම සතර පායි මනස ලෝකයේ දිව්‍ය ලෝක හය කියන මේ ලෝක හයෙම තියෙන සතුට වඩා ඉහළ සතුට ආගමෙන් සොයා ගන්න ලබන්න පුළුවන්. සාමාන්‍ය කෙනෙක් සතුට ලබන්නේ ඇසට රූප බලලා, නැත්නම් කනට ශබ්ද අහලා, නාසයට ගඳ සුවඳ, දිවට රස, කයට පහස. මෙන්න මේ කර්මවලේ තමයි සාමාන්‍ය කෙනෙක් සතුට ලබන්නේ. ඒ සතුට බොහොම තාලිකයි. ඒකෙන් කිසිම ආස්වාදයක් ලැබෙනවා. නමුත් ධර්මයෙන් සඳහන් වන්නේ ඒ සතුට අල්ප ආස්වාදයි, බහු ආදීනයි. ඒක ආස්වාදයේ ටිකයි. ඒක ආදීනයේ බොහෝයි. ඒක බොහොම තාලිකයි. ඒ සතුට බාහිර සාධකයක් මත රඳා පවතින්නේ. බාහිර කෙනෙකුට ඕන වෙලාවකේ සතුට වෙනස් කරන්න පුළුවන්. කිසියම් දෙයක සතුට තියෙන බාහිර ස්වභාවයක් මත නම් ඒ සතුට සැපයි සතුටක් වෙන්නේ නැහැ. ඒ සතුට දුකෙන් කෙනෙකුට වෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සබ්බං පරවසං දුක්ඛං සබ්බං ඉස්සරියං සුඛං කියලා. යමක පාලනය තියෙන්නේ බාහිර සාධකයක් මත නම් ඒක දුකට හේතු වෙනවා. යම්ස දෙයක සාර්ථකත්වය යම්ස දෙයක සුවඳ පවතින තමයි අභ්‍යන්තරය මත නම් අන්නේ තමයි හැබැයි සුවේ කියලා. මෙන්න මේ සම්පූර්ණ විපස්සනා දින කිරීමේ ලබන ධ්‍යාන සුවේ ඒ වගේම විදර්ශනා සොය කියන මේ දේවල් සම්පූර්ණ තමගේ වශයෙන් පාර්ථන තමන්ට කැමති අනුමාන කරන්න පුළුවන් දේවල්. අනේ සඳහා අපේ හිත වර්තමානය තුළ සති නිමිත්තෙන් ආරම්භ කරලා කුසල අරමුණේ පරිභවිත කරලා අනිත්‍ය සංඥාවේ සුභාවිත කරලා ප්‍රඥාවෙන් විකසිත කරලා අවිද්‍යාවේ සකල විද තේසදාන පරිහරණය කරන මාවත බුදුදහම තුළ ඉතාම මැනවින් දේශනා කළ තියෙනවා. අනේ සදහම් මත අපේ ජීවිතය අප ආලෝකිත කරගන්නට ඕන. අනේ ආලෝකයෙන් අපේ හදවත විකසිත කරගෙන ඒ විකසිත කරගත්තා වූ ආධ්‍යාත්මික සුවය අපි අපේ ජීවිත පහන් කරගන්න ගමන් ලෝකයේ දුකෙන් පෙළෙන බොහෝ දෙනාට ඒ සුවය බෙදාරිනට විස්මන්තයට අපේ හරම සිද ගන්නවා. යංසයනු නිවන් දකින්න ඕන නම් ගිහියෙක් පස්සෙන් ඉඳගෙන නිවන් දකින්න පුළුවන්. පැවිදෙන්නම ඕනේ. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ කාලෙකදී මාර්ගඵල ලැබුණා කියලා. විසාහා බන්දුල මහණාමනිය සුමන එසුමන කියන්නේ. ඒ වගේම නන්ද මහතා පොජ්ජුත්තර චිත්තගහපති හත්තාලවක අත්තිගම උද මේ වගේ අනාගත වර්තන්තයේ ගිහියයි. ඒ වගේම බාහිදාන් කියන සුදුල් රජතුමා මේ වගේ අය රාජ්‍යවලට පත් වෙනවා. එයන් බුදුරජාණන් වහන්සේ භික්ෂු සමාජයක් නිර්මාණය කළේ සමාජයට පරමාදර්ශී ආධ්‍යාත්මික පිරිසක් ඉදිරිපත් කරන්න සහ සිය ජීවිතයේ සම්පූර්ණයෙන්ම මේ ආධ්‍යාත්මික ජීවිතය කැප කරලා ලෝකයා වෙනුවෙන් සුවිශාසයක් දෙන පිරිසක් නිර්මාණය කරන්නයි බුදුරජාණන් වහන්සේ මේ සංඝ පිරිස නිර්මාණය කළේ. අපි සංඝයා අනුසමනය මහරහතන් වහන්සේගේ ආරම්භ වෙච්ච සරුවත් මුගලන්ගේ ස්වාමීන් වහන්සේලාගේ සෝමාන වෙච්ච මහකාශ්‍යප ආදී ස්වාමීන් වහන්සේලාගේ දැන්සේ ආරෝහණ දැකගත්තු මා අරිටන් ස්වාමීන් වහන්සේලාගේ ශ්‍රී ලංකා දිව්‍ය තුළ ස්ථාපිත වෙච්ච මහින්ද ඉන්දිය බුද්ධිලෙන් ස්වාමීන් වහන්සේලාගේ දමදිව සිට ජාතකට රැගෙන ගිය මේ බුදු දහම තුළ සිය ජීවිත ප්‍රසම කැපකල ඒ අතීත මහ සංවර්ධනය මේ කාලයේ මැනවින් සිට යකිත සංඥා අපට උරුමකල දීපු ආනිපාරය වර්තමානයේ බුද්ධ පුත්‍රයන් වහන්සේ විදියට අපට මේ කාර්යභාරය බාර දෙන්නේ. අනිත් කාර්යභාරයේ මැනින් තේරුම අරගෙන ඒ කාර්යභාරයේ වර්තමාන සුඥාත බුද්ධ පුත්‍රයන් ලෙස අපේ කාර්යභාරය මැනින් ඉවරකෝ. ඒ සඳහා අවශ්‍ය කරන සියලු කායික මානසික ශක්තිය තමයි අප මේ ලෝකෙ ඉපදුනේ. සාමාන්‍ය කෙනෙක් වගේ නෙවෙයි අප. අප මේ කාර්යභාරයට ඉපදිච්ච අය. ඒ නිසා තමයි අපට මේ සූරන් දක්වාගෙන ඉන්නට මේ සියලු අවස්ථාවේ සකසුන. ඒ නිසා අප මේ කාර්යභාරයට ඉපදිච්ච අය. අපේ සඳහන් දෙ පුහුණු විතරක් නෙවෙයි මේ ශාස්ත්‍රීය භූමිය රකින්නට මේ ශාස්ත්‍රීය භූමිය මක්කරුත් ගෙන යන්නට අප පාරමිතා පුරලා තින් කරලා මේ සුගතියට අහුවයි කියන එක නිතර නිතර තමගේ හඳු දෙවියන්. එදා සුමන සාමණේරයන් වහන්සේ මිහිඳු මාහිමියන් සමග ලංකාවට බුදුදහම රැගෙන ආ මොහොතේ උන්වහන්සේ අවුරුදු 7ක පොඩි හම්බුරු කෙනෙක් සුමන සාමණේරයන් වහන්සේ මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකා භූමිය තුළ ධර්මයේ ස්ථාපිත කර මොහොතේ ඊට අදාළ සියලු පහසුකම් සපුරු වෙමින් කුඩා පොඩි හම්බුරු මේ සත්‍යයේ සාමණේර වහන්සේ අහසින් වැඩම කරලා දම්දිවෙන් ධාතු මහත්තයල වැඩමනවාදී සුවිසාන කාර්ය භාරයක් පිටුපසින් ඉඳගෙන මිහිඳු මහණියට උදව් කළේ මේ සත්‍යවිදී සුමන සම්ණේරයන් වහන්සේ අභිනන්දනාගේ රත්නාවසේ අපේ අතීත සබඳන් වහන්සේලා මේ කාර්ය භාරයේ සිටගෙන ඒ සමර්ථමානිය අපට මේ කාර්ය භාරය ඉතුරු ටික රැගෙන අවශ්‍ය වෙති. අනිත් අවශ්‍යතාවය සිළු අපසරිය සකස් කරලා තියෙනවා. පාසකම් නිර්මාණය කරලා තියෙනවා. දායකත්වය සඳහා අපට උදව් ප්‍රකාශ කරනවා. අපේ අමල තාත්තල අපි මේ ලෝකය දායක කරනවා. එයාගේ කාර්ය වාර්ෂික කළියෙන. අනේක මනින් දේරවණගෙන අපේ ජීවිතවල අපි කාටත් දුකේ අවශ්‍යතාව තියෙනවා. හැබැයි ඊට වඩා ඉලින් කිව්ව පොදු කරණක් අපිට තියෙනවා. වර්තමානයේ ගැටපත් ඔබ දන්නා මේ දේශපාලන පක්ෂය අවුරුදු 15 20 30 40 එක පුද්ගලයේ අඛණ්ඩව තමගේ දේශපාලන ඉලක්කය සපුරා ගන්නට කටයුතු කළ තියෙනවා. ඇතැම් ලෝකයේ එක එක සම්මුදාන වලය සිය දේශපාලනික ආර්ථික අරමුණු ඉටු කර ගන්නට මුළු ජීවිතයම සම කරනවා. ඔබ පංගේ අන්දගෙනට ඇති එක්තරා කාන්තාවක් විදේශික අධිකරණ කාන්තාවක් මතනේ ඇමරිකාවේ අවුරුදු 25 විතර කාන්තාවක් ඇය අඟහරු ලෝකෙට යන්නට මුළු ජීවිතයම කැපකරලා කටයුතු කරන ආකාරය. ඇය විවාහ වෙන්නේ නැහැ. ඇය වෙන සම්බන්ධතා තියාගන්නේ නැහැ. සියලුම පුහුණු ක්‍රීඩා මල්ල ක්‍රීඩා ඒ සියලුම පුහුණු කරමින් මනස හදාගෙන ශරීරය හදාගෙන අධ්‍යාපන ලබන සියලුම ශිල්ප සාහිත්‍ය හදාගලා එකේ බලපොරොත්තු අංගතමකට හතරක්. අවුරුදු 5ක ජීවිත කාලයක් ගත කරන නිසා වැඩිමනියක් තමයි එම්මතෙන් සමග යාළු වෙන්නවත් නැහැ. එහෙමත් කරන්න බැයි මට වඩා. ඇයි මේ ගහරෝපණය අධ්‍යයනයේ ජීවිත පරිත්‍යාගයේ කියන්නේ? ඒ වගේ සාමාන්‍ය භෞතික දෙයක් සඳහා ඊතරම් කැපවීමක් කරනවා නම් ඇයි අපට බැරි මේ වගේ සාක්ෂණිය මුළු කුල්ලෝකයා නිවි සැනසන්නට ධර්ම දේශනා කරපු මුළු කර්මයක් තුළ ලෝකෙට ලැබෙන අනිත්‍යම නැවම මහන් විදිය ලැබී තාප අති සම්මිය සද්දස් සම්මිය අඛණ්ඩ වෙරගෙන මේ ධර්ම රැගෙන ඇත එන් අපට බැරි කියන ප්‍රශ්නය අපහනට අපිට නිවන් කරන්න පුළුවන් එක ඒ ධර්මයේ අපේ හදවතට තියාගන්න ඕන ඒක කරනකොට ඒ යහපත අපට මුළු ලෝකෙට විශේෂයෙන් අප මෙරට ජනිත කරපු අපේ අම්මා තාත්තට එහි අනුසංසානි වරම ලැබුණා. අන්නේ ගමනේ තියෙන සුවිශේෂී ලක්ෂණය තමයි මේ ගමන යද්දී අපට ඉතාම සතුටින් සැනසීමෙන් යන්න පුළුවන් ගමනක් තියෙන. සාසන බ්‍රහ්මචාරයව කියන්නේ අඬමින් යන ගමන නෙවෙයි. ඉතාම සතුටින් දන්දීමේ ඉඳන් සඳහන් කරනවා පීති මුදාන් වින්දති දක්නා දන් දෙනකොට හිතේ සතුට වැඩි වෙනවා. සිල් රකින්නකොට හිතේ සතුට වැඩි වෙනවා. හිත සමාධිමත් කරනකොට විතක්ක විචාර පීති සුඛ පීති සුඛ ජානන් ලෝකහල වෙනවා. තමයි ඉදිරියට සතිපට්ඨාන වරනකොට සත්‍ය බොජන් වැඩෙනකොට සති ධම්ම විචේ විරිය පීති පස්සති පීතිය සම්බෝධනය ප්‍රක්ෂණ හැදෙන මෙන්න මේ වගේ සතුට විඳීමෙන් සතුටක් විඳීමෙන් සද්ධාමයේ සාන්දෘෂ්ටික අකාරික ගුණ ස්පර්ශ කරමින් අප මෙයන් ගමනක් වේ. යකිතාම සතුට යන ගමන ඒ සතුට බාහිර බඩමුට්ටු ගොඩගහා ගැනීම හෝ වැඩියක් තමයි කීර්ති ප්‍රශංසා ලබමින් යන ගමනක් දෙන්නේ. මේ සතුට තමන්ටම තමන්ගේ අභ්‍යන්තරයේ සතුට ජනනය කර ගනිමින් යම් ගමක සහිත ආධ්‍යාත්මික ප්‍රවේශයක් වේ. අනේ දෙවියන්ට වා ආනිසංස මෙතන තුල ලැබෙනවා. ඒ තරම් නෙවෙයි. ඒ ධම්මගේ අවසාන නිස්සාර සඳහන් කරනවා. ඉන්ද්‍රිය භවනා සූත්‍ර වෙන සූත්‍රෙ දක්වනවා. මේ ධම්ම අපි සපුරනවා. ආධ්‍යාත්මික ඉහළටම අපේ හිත දිනු කරගත්තොත් අපටි කෝලේ පටි කෝල සංජී විහරයන් පටි කෝල සංජී විහරති යම් සිහින නොපිළිගුල් දෙවි පිළිගුල් විදිහට මෙහෙ කරන්න අවශ්‍ය නම් එහෙම කරන්න පුළුවන් සුබදී අසුබ හැදෙන්න මෙහෙ කරන්න ඕන නම් එහෙම කරන්න පුළුවන් පටි කෝලේ අපටි කෝල සංජී විහරයන් පිළිගුල් දෙවි පිළිවඳව නොපිළිගුල් විදිහට මෙහෙ කරන්න ඕන නම් එහෙම කරන්න පුළුවන් පිළිගුල් සාන පිළිගුල් දෙකම දුරු කළා ඔන්න උපේක්ෂාවෙන් මැදස්සේ යනවා නම් එහෙම කරන්න පුළුවන්. බාහිර ඉන්ද්‍රිය පුද්ගලයාගේ ආධ්‍යාත්මික දියුණුව මේ සඳහන් කරන්නේ. ඕනෑම සුභාරමුණ සුභ විදිහට මෙන්න කරන්න පුළුවන්. ඕනෑම සුභදිය අසුභ විදිහට මෙන්න කරන්න පුළුවන්. ඕනෑම සුභදිය අසුභ විදිහට මෙන්න කරන්න පුළුවන්. ඕනෑම සුභදිය සුභ විදිහට මෙන්න කරන්න පුළුවන්. ඕනෑම සුභ සාස්බ්ද දෙයක් උපේක්ෂාවෙන් කැමති නම් මධ්‍යස්තව එහෙම මෙන්නේ කරන්න පුළුවන්. හිත සංවර කරගෙන සමති දර්ශනා වඩලා ආධ්‍යාත්මික ඉහළටම සියදීන් සිදුවින කරගත්ත උත්මේ කොට බාහිර කිසිදු සාධකයක් වෙනස් නොකර තමන්ගේ සංඥාව තමන්ගේ ප්‍රසෙප්ෂන් එක වෙනස් කරලා මුළු ලෝකයා තමන්ගේ වශයෙන් ගන්න පුළුවන් මට්ටමක් තියෙනවා. බාහිර කිසිම දෙයකින් අපට ලාභ ප්‍රයෝජන තියා ප්‍රශංසාවකට අවශ්‍ය නැහැ. ඒ තරම් ධමයක් අපට මේ ලැබෙලා තියෙනවා. මුළු ලෝකයා උදෑසන පටන් රාත්‍රිය දක්වා උපතේ පටන් මරණය දක්වා ගමන් කරන කොහටද? බාහිර සාධක වෙනස් කරලා බාහිර සාධක තමයි කැමති මට්ටමට තියාගෙන සතුට විඳින යන ලෝකයක් මේ තියෙන. ඒ ලෝකෙට පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් අපට දේශනා කරන්න මතකද? බාහිර කිසිදු සාධකයක් වෙනස් නොකර සිය ආධ්‍යාත්මික පරිවර්තනය තුළින් තමා හැමති විදියට මුළු බාහිර ලෝකයක් නිර්මාණය කරගන්න ක්‍රමය. මේක තමයි ධර්මයේ තියෙන ක්‍රමානුසාරය. මෙතෙන්ට අප හිත යෙදුවොත් මේ ගැන තේරුම් ගත්තොත් එදාට බුදුරජාණන් වහන්සේට වඳින්නේ අද වඳින විදිහට නෙවෙයි. අද්දෙක එකතු කරලා කෑ ගහලා හතරේ ගාන දාලා වඳින්නේ එදාට බුදුහාමුදුරුවෝ. ඒ තරම් අභ්‍යන්තර ප්‍රසාදය ශ්‍රද්ධාව උතුරා යන ශ්‍රද්ධාවකින් එදාටත් බුදුරජාණන් වහන්සේ ගරු කරනවා. අපට යම් කිසි දුක් විඳින තියෙනවා නම් ඒ සියලු දුක් අප වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ බෝසත් කාලයේදී දුෂ්කර ක්‍රියාකරන කාලයේදී විඳලා තියෙනවා. අපට අය අමුතුවෙන් දුක් විඳින්න නහයෙන් අඬන්න කඳුළු වගුරන දෙයක් ඉතුරු කර නැහැ බුදුහාමුදුරුවෝ. එහෙම වෙනවා නම් ඒක වෙන්නේ අපේ මරණය. ඒ අපේ නැතකට නැගෙන කඳුල දුරු කරලා නැටයි බුදුරජාණන් වහන්සේ අප වෙනින් දුෂ්කරක්‍රියා කළේ. අන්නේ දුක් සමුදායම බව නිදහස් කරලා නැටයි උන්වහන්සේ සාරසංඝ කරපලක්ෂ්‍ය දාන ආදී පාරමිතා ධර්ම උපපාරමිතා පරමත පාරමිතා විදියට සම්පූර්ණ කළේ. අන්නේ හිම කරපු කැපවීමක ප්‍රතිපදයක් වශයෙන් අනුවරණය කරපු මේ උතුම් සංධර්මය අප ඉදිරි පිට අපට නිර්මාණය වෙලා තියෙනවා. ඒ ත්‍රිපිටක පොත්තික ඒ කලන ට්‍රාන්ස්ක්‍රේ ඒ කලන වැට අපට ලැබිලා තියෙනවා. ඒ පිටපස්සේ ලොකු කතාවක් තියෙනවා. වික්ෂුම් මහන්සේ වසර 440 ත්‍රිපිටකේ කටපාඩම් කරගෙන ආපු ඒ වෙහෙස වරගම්මා රාජ සමයේදී ඒ දුස්තර කාල පරිච්ඡේදවල බැම්මිති ආසයලනේ අතිශය දුර්ලභ දුස්තර දිගු කාලින නියම් සංඥාවල ගස්තර කොළන් බව කරමින් ඒ රැකගෙන ආපු ත්‍රිපිටක ධර්මයේ අදකට දායක කළ දෙලා තියෙනවා. ත්‍රිපිටකයේ අටුවාටික ඇතුළු සීරම සම්ප්‍රදාය අද අපට ඇස් දෙකෙන් බලන නෙවෙයි කනින් අහන්නත් පුළුවන් මට්ටමක් තියෙනවා. අපේ ජීවිත කාලය තාම ටිකයි මෑත කාලේ. අපේ ජීවිත කාලය ගත්තත් මීට අවුරුදු 20කට 25කට කලින් මීට අවුරුදු 30කට කලින් ත්‍රිපිටක පොත්ටික හොයාගන්න අපට කඩෙන් පොත්ටික ගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒ පොත්ටික ලබා ගන්න අපි පන්සල් ගානක් ගානේ පන්සලක් ගානේ යනවා. කරන පොත් තියෙන තැන්වල පොත් තියෙද්දිලා බලන්න. කලින් මුද්‍රණය කරපු පොත්පත් තියෙද්දිලා පොත් දෙකක් තියෙන තැන් වලින් එක පොතක් අරන් ඇවිල්ලා එහෙම තමයි අනුබරන් වල මුල් සමය අප ත්‍රිපිටක පොත් එකතු කරගත්තේ. අවුරුදු ගානක් මහන්සිල තමයි ත්‍රිපිටක පොත් එකතු කරගත්තේ. එහෙම එකට කරගත්තු පොත් ටික අද එක වාහනේ විනාඩි කිහිපකින් පැය කිහිපකින් අදාළ තැනට ගිහිල්ලා ත්‍රිපිටක පොත් ටික අපට අපේ ඉන්න තැන ගෙන ගන්න පුළුවන්. විතරක් නෙවෙයි ඒ ත්‍රිපිටක පොත් ටිකේ PDF ෆයිල්ස් ටික අපට විනාඩි ගානකින් අපේ ෆෝන් එකට ගෙන ගන්න පුළුවන්. විතරක් නෙවෙයි ඒ ත්‍රිපිටක ධර්ම ඔබට ඇස් දෙක පියාගෙන ඔබට කන් දෙකෙන් අහන්න පුළුවන් අනේ වාසනාව. dhammavoice.lk කියන වෙබ්සයිට් එකක් තියෙනවා. ඔබට ඒ ත්‍රිපිටකයේ සූත්‍ර ටික අහන්න පුළුවන්. ඇස් දෙක පියාගෙන දසමන් වලින් තමන්ට බුද්ධ වචනේ අහන්න පුළුවන් මට්ටමට මේ දහම් අරගෙන ඉන්න තියෙනවා. ඒ නිසා ගත වෙච්ච වසර 2503 මේ ශාසනෙ හිටිය අය විදිහට මම හිතන්නේ අද ඉන්න අප තමයි වාසනාවන්තමයි. වාසනාවන්තමයි. ඒක හොඳට අප තේරුම් ගන්නට ඕන. මේ තරම් වාසනාවක් මීට කලින් කිසිම කෙනෙකුට ලැබෙලා නැහැ. හැබැයි මේ තියෙන ලෝකේ පොයි මොහොතේ විනාශ වෙන දෙයක් කියන්නේ ආද යන විදියට. ලෝක විද්‍යාවක් ඇවිල්ලා, නැස්තික ප්‍රහාරයක් ඇවිල්ලා, භූමි කම්පාවක් වැනි ස්වාභාවික උපද්‍රවයකින්, කොවිඩ් වැනි වසන්තක රෝගයකින් කොයි මොහොතෙහි මේ මානවයා මේ බිමතින් සම්බන්ධ දෙයක් කියන්නේ. ලෝක බලාපොරොත්තු තියාගන්න බැහැ. හෙට දවස ගැනවත් අපිට බලාපොරොත්තු තියාගන්න බැරි මොහොතකයි අද අප මේ ජීවත් වෙන්නේ. ඒ සම්පර පොඩ්ඩක් මේක පරව කරන්නේ. අපි ප්‍රාචීන ප්‍රාරම්භ කරනකම්, මධ්‍ය කරනකම්, අවසාන කරනකම්, ශාස්ත්‍රවත් උපාධිය කරනකම් කියලාවත් අද නම් මේක පරව කරන්නේ. අර හැම දෙයක්ම කරන අතරේදී මේ දහම පුහුණු කිරීම අපේ ජීවිතය අප ඉහළම තැනින් තියාගන්න ගමන් තමයි. අනේ සියලුම දේවල් අප විසින් කළ යුත්තේ. අපි මොන දේ ප්‍රමාද කරා? ධර්ම තේරුම් ගැනීම සහ ධර්ම පිළිපැදීම අපට එක දවසකට ප්‍රමාද කරන්න පුළුවන් කමක් නැහැ. ඒක මගේ හැරුණොත් අපේ ජීවිතයේ ඉක්මනින් නැති වුණොත් අපට නැති වෙන්නේ අපේ ජීවිතේ තරක් නෙවෙයි. අපට නැති වෙන්නේ කල්පාන්තර ගානක් පින්තර ලබාගත්තු මේ ගෞතම සම්බුද්ධ ශාසනයයි අපට ඉන්නේ. යහින් වීම සුළුපට වහිමීමක් නෙවෙයි. ඒ කහිනුවකින් අපට කල්ප ගානකට නිවන තියා සුගතියවත් ලැබෙන්නේ කියලා හිතනවා. බුද්ධ කියන වචනයව මේ පස්සේ අපට අහන්න ලැබෙයිද කියලා හිතනවා. ඒ නිසා අප සියලුම දේවල් සකස් කරගත යුත්තේ, කල්පනාකරණය කරගත යුත්තේ ධර්මයේ ඉගෙනීම සහ ධර්මයේ පුහුණු කිරීම කියන කාරණය අපේ ජීවිතයේ ඉහළම තැනින් තියාගෙන තමයි අපි ඒක කරන්න ඕන. මෙන්න මේ ගමන යන්නට පුළුවන්කම තියෙන්නේ අප උදෑසන සඳහන් කළ ප්‍රධාන වශයෙන් කාරණයක් තියෙනවා. සුවිජානෝ බහම් හෝති සුවිජානව කරා බව ධම්ම කම්මෝ බවං හෝති ධම්ම දෙසී කරා බව යම් කෙනෙක් දිනු වෙනවාද පිරිනවාද කියන ඉතාම ඉක්මනින් පහසුවෙන් බලන්න පුළුවන් මොකද බලන්න ක්‍රමය ධම්ම කම්මෝ බවං හෝති ධම්ම දෙසී කරා බව යම් කෙනෙක් ධර්මයට කැමති නම් ඒක නා දිනවන කෙනෙක් යම් කෙනෙක් ධර්මයට කැමති නම් ඒක නා පිරිහෙන කෙනෙක් මෙන්න මේක තමයි යම් කෙනෙක් බලන ලක්ෂණ අන්නේ ධර්මයට කැමැත්තත් එක්කම අපට සතුටුසම මුණ ගැහෙනවා ධර්මයේ දර්ශ ධර්මයේ පිළිපදින අවන්තම ධර්මයට කැපවෙච්ච උතුමන් අපට මුණ ගැහෙනවා ඇතැමිට පුද්ගලයන් වෙන්න පුළුවන් ඇතැමිට පොතපත වෙන්න පුළුවන් ඇතැමිට වෙබ්සයිට්ස් වෙන්න පුළුවන් ඇතැමිට සීඩී එකක් වෙන්න පුළුවන් ඉතරණ කල්‍යාණ මිත්‍රයෙක් සියසින් දැකගෙන අසුරු කරන්න ඕන වුණා අද වෙන තත්ත්වයක් නැහැ අද කල්‍යාණ මිත්‍රයා කියන්නේ වෙබ්සයිට් එකක් වෙන්න පුළුවන් YouTube එකේ ධර්ම දේශනා මාලාවක් වෙන්න පුළුවන් අද අපිට ලැබෙන කල්‍යාණ මිත්‍රයා අන්න එතෙන්දී අපට මේ ධර්මයේ ඉදිරියට යන්නට ප්‍රධාන වශයෙන් අපේ ළඟ සත්පුරුෂකම් තියෙනට ඕන. අපේ ළඟ කිසියම් විදිහක ගුණයක් නොවනක් තියෙනට ඕන. එහෙම නැත්නම් ධම්මේ සෝප රසන් යථා වෙනවා. මොකද ඒ කියන්නේ ධම්මේ සූප රසං යතං හොත්තේ රස දැන් නැති හැඳ වගේ වෙනවා හැඳ හොදට දාලා තිබ්බට හැඳ දානවා කරා හොද රස නැන්නේ අන්නේ වගේ තමයි හොත්තේ රස දැන් නැති හැඳ වගේ තමයි සමහර අය නමුත් බුදුහාඳුර අපට දේශනායක කවුරු වගේ වෙනද ධම්මේ සූප රසං යතං හරියට දිව වගේ වෙන්න කියලා. රස දන්න දිව වගේ වෙන්න කියලා. අන්නේ මොනක් තමයි අපිට මේ කල්යාණ මිත්‍රයන් මුණ ගැහිලා. ඒ කල්යාණ මිත්‍රයන් හරහා ධර්ම අපට ලැබෙන්නේ. අන්නේ යන ගමනේදී අපන ගන්න කිසියම් ගුණයක් තියෙනට ඕන. මම කලින් එක්තරා ආරණ්‍යක වැඩ සිටි ස්වාමීන් වහන්සේ කෙනෙක් සඳහන් කරපු කාරණයක් තියෙනවා. ලංකාවේ ප්‍රකට ආරණ්‍යක වැඩ සිටි ස්වාමීන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේ සඳහන් කරනවා දිනක් උන්වහන්සේ රාත්‍රී කාලයේ සක්මන් කරමින් ඉන්නකොට උන්වහන්සේගේ කාමරයේ සමීපයේ තිබෙන පඩිකමක එක්තරා කලාමන්දිරයක වැඩලි හිටියේ කියලා. රාත්‍රී කාලයේ කලාමන්දිරයේ වැඩ සිටිය පඩිකම. පොඩි ආලෝකකින් දැක්ක කියලා. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ මොකද කළේ? මොකක් හරි කුඩාලියක් අරගෙන අර කලාමිදිරි අරගෙන එළියට දැම්මා. කලාමිදිරි බේරුව පණිගම් හිටියේ මැරෙන් හිටියේ සත. මේ හාමුදුරුව පස්සේ කාලේ සඳහන් කරනවා අර කලාමිදිරියා මට බේර ගන්න පුළුවන් වුණේ ඇයි? ඒ කලාමිදිරි ළඟ පොඩි එළියක් තිබුණා. ඒ කලාමිදිරි ළඟ එළිය නොතිබ්බනම් මට මේ සතා බේර ගන්න ලැබෙන්නේ නැහැ. ඒ කලාමිදිරි මට බේර ගන්න පුළුවන් වුණේ අර එළිය තිබුණ නිසා. අන්නේ වගේ තමයි කල්‍යාණ මිත්‍රයෙකුට සත්පුරුෂයෙකුට ඔබට උදව්පකාර කරන්න පුළුවන්කම තියෙන්නේ. ඔබේ ළඟ කිසියම් ගුණයක් මේ මොහොතේ තියෙනකොට. කිසියම් ගුණයක් නැති වුණත් බුදුරජාණන් වහන්සේ නම් ගිහිලා ඔයාගෙන ගිහින උදව් කරලා තියෙනවා. උන්වහන්සේට තිබුණා අතීත සංඥානි අනාගත සංඥානි ඉන්ද්‍රිය පරපරිය ඥානි ආඥාක්ෂේ ඥානි මෙයාගේ සුවිශේෂ ඥානයන් උපයෝගී කරගෙන උන්වහන්සේ කෙනාගේ හිතගෙන බලන ඈත දුරකට ගෙවාගෙන ගිහිල්ලා අසත්පුරුෂයෙක් උනත් සත්පුරුෂයෙක් වෙලා තියෙනවා. ඒ හැකියාව බුදුජාණන් වහන්සේට පමණක් සීමා වෙච්ච සුවිශේෂ හැකියාව. නමුත් අපට ඒ හැකියාව නැහැ. අපට මොනෙන්නේ අද මොනගෙන කල්යාණ මිත්‍රයන්ට ඒ හැකියාවක් නැහැ. එහෙනම් අපි මොකද කරන්න ඕන? අපට මේ මොහොතේ නැති හැකි උපරිම ගුණය තුළ හැම මොහොතෙම තමයි ඉන්නට ඕන. ඒ ගුණය වෙනත් කෙනෙකුට පෙන්වන්න නෙවෙයි. ඒ ගුණෙන් තමන් ඉස්මතු වෙන නෙවෙයි. ඒ ගුණෙන් කිසියම් ලාභ ප්‍රයෝජනයක් අපේක්ෂාවෙන් නෙවෙයි. ගුණය සඳහාම අප ගුණවත් වෙන්නට ඕන. අන්නේ ගුණාංග දෙක අපේ ළඟ තියෙනකොට අපිට ලෝකෙ ලැබෙන දේ හොඳම දේ ලැබෙනවා. දැන් ඉස්සරලා හොඳ උන්නාස කෙනෙක් පොඩි හාමුදුරු කෙනෙක් ගැන අහනකොට කිසියම් ස්ථානයකට ගන්න හෝ වගකීමක් දෙන්න හෝ විදේශගත වෙන්න හෝ අහනකොට අහන සූසුකම් ටිකක් තියෙනවා. මොනවද අහන්නේ? යම් ප්‍රාචීන කල්ලද, ප්‍රාචීන මධ්‍ය කල්ලද, අවසාන කල්ලද, යම් පාලි සංස්කෘතිය ඉගෙනගෙනද, යම් උපාධියක් තියෙනවද, ඉංග්‍රීසි පුළුවන්ද, භාවනා මන්ත්‍ර මෙහෙවන්න පුළුවන්ද, අභිධර්මයේ පුළුවන්ද, ඉංග්‍රීසියෙන් භාන වැඩසටහන කරන්න පුළුවන්ද? මේව තමයි ඉස්සර හැදුවේ. දැන් අහනවද? දැන් අහනවද? ඇතැමිට කොයි පලාතක නැද්ද, කොයි නිකායක නැද්ද, එහෙමත් අහනවා ඉස්සර. හැබැයි දැන් නුවණැති අය මහන්නේ. දැන් මොකද අහන්නේ? එකම වාක්‍යය අහන්නේ. ආයුබෝවන් අහන්නේ. මොකද අහන්නේ? එයා සත්පුරුෂද කියලා අහන්නේ. ඔය කියන කෙනා සත්පුරුෂද කියලා අහන්නේ. ඔච්චර යන්නේ. ආයි ප්‍රාචීන අවසාන අවුරුදු 15න් පාස් වුණාද, 16න් පාස් වුණාද, ෆස්ට් ඩිග්‍රියට ෆස්ට් ක්ලාස් එකක් තියෙන, ડોක්ටරේට් එක කළාද? ඕනේ අහන්නේ. අදහන්නේ යා සත්පුරුෂ දෙකේ. ඔච්චර යන්නේ. යා ඉංග්‍රීසි පුරුදුමත් එකයි, බැරිමත් එකයි. යාට ත්‍රිපිටකේ කටපාඩම්වත් එකයි, නැතිමත් එකයි. මෙන්න මේ සත්පුරුෂ නැවති මේ නිර්මාණයේ මේ මෙෂමන්ට් එක මත ඕනෑම දුරක් කෙනෙක් කියන්න පුළුවන්. යා ගණිත නඩුවක් ටික ඔක්කොම හදාගන්න පුළුවන්. හැබැයි අසත්පුරුෂෙක් නොවෙයි. අර මොන සුසුම්න්ති වුණා කැට් එක දිගු කාලයක් වැඩ කරන්න බෑ. ඒ සාපෝණි හඳුනේ මේක හොඳට මතක තියාගන්න. ඉංග්‍රීසි ඉගෙනගෙන ප්‍රාචීන කරලා කලබලෙට නිමෙ එක කරලා එහෙම දුර ගමනක් දැන් හරියක් මට යන්න බෑ. එහෙම කාලයක් තිබුණ ඉස්සර. හැබැයි දැන් නම් එහෙම ලෝක මට වෙන්නේ නෑ. දැන් යන පුළුවන්කම තියෙන්නේ ගුණයක් එක්ක යන්න. දහමත් එක්ක යන්න. තමන්ට දැන් හොයන්න අවශ්‍ය නැහැ. ලෝකෙ විසින් තමා හොයාගෙන ඇවිල්ලා. ඔබ වහන්සේලා මේ පන්සලේ හිටියද? වෙනත් ආරණ්‍යෙක හිටියද? ශ්‍රීපාද අඩවියේ හිටියද? ත්‍රිතිකල ආරණ්‍යෙ හිටියද? ඔබ මහන්සල හොයාගෙන යන ලෝකෙ. ඒ මනින් හද ලෝකෙ මිනිස්සු ගුණ දහම් සිසාරා ගුණවතුන් හොයාගෙන යන කාලයක් නේ. අනේ තින් යන්නේ කියන ගුණාංග ටික. ඉහළම තලින් රටවල් ගන්න බලන්න ඕන. අනේ ගුණාංග අතර බුදුහාමුදුරු දේශනා කරනවා සත්පුරුෂය කෙනෙක් කියන ලක්ෂණ. ධර්මයේ සඳහන් කරනවා කේවලංගේ සම් භික්ඛවේ සත්පුරුෂ භූමී යටිදා හතන්නා ඇති වෙන්නේ කියලා. මුළු මහත් සත්පුරුෂ ධර්මම ගුණ ධර්ම කියලා කියන්නේ කලගුණ සැලකීම කියලා. All the good qualities depend on gratitude. මෙන්න සත්පුරුෂකම්. කලගුණ සැලකීම. කෘතවේදීත්වය. මෙන්න මේ ගුණාංගයේ තියෙනවා නම් කෙනෙක් ගහඟ දැන් ඒක වර්තමානයේ මනෝවිද්‍යාව වැනි ස්නායු වෛද්‍ය වැනි විද්‍යාවලින් සමහරට අනාවරණය කරන කාලයක් කාරණයක් කියලා තියෙනවා. කලගුණ සැලකීම නැති ගුණාංගයේ කිසියම් කෙනෙකුගේ හිතේ තියෙනවා නම් ඔහුගේ මේ සම්පූර්ණ ෆිසිකල් බොඩියම වෙනස් වෙනවා කියන්නේ. තමන්ට මෙතෙක් ලැබිච්ච මේ සම්පත් ගැන කෘතවේදී වෙනවා. කෘතඥ වෙනවා. කලගුණ සැලකීම. ජීවිතයෙන් කරන ඕනෑම හොඳ දෙයක හදනම බලන්න. අපි මෝන සේදීමේ ඉඳන් අම්මට තාත්තට වැඳීම ඔස්සේ බුදුරජාණන් වහන්සේට මනක් පහනක් පූජා කිරීම දක්වා අතර පරස්සය තුළ මේ සකලවිධ ක්‍රියාදාමයේ පිටුපස්සේ තියෙන මහා ගුණඛණ්ඩ තමයි කලබල සැලකීම, කෘතඥතාව කියන කාරණා. මෙන්න මේ ගුණාගෙන් දිනේට පමණට අපානේ සියලුම ගුණාගෙන් දින වෙනවා. මුළු ලෝකයම අප වෙත නැඹුරු වෙනවා. අපට කොහොමද? හැබැයි සරල තැනක ඉඳෙවි. ඒක කියන තැනක අපි පාත්‍රා ගන්නට ඕන. එතකොට දිනුමේහි ගුණාංගවල යහපතෙහි සත්පුරුෂකමේ පදනම කලමුණ සැලකීම. ඒ කලමුණ සැලකීම නම් තිබුණාගේ පැත්තකින් තියෙන ගමන. අනිත් පැත්තෙන් ආධ්‍යාත්මික වෙන්න කියන්නේ යහපති ගුණධම් වල මූලික පදනම බුද්ධාන්තුල දේශනා කරනවා. සියලුම ගුණාංග වල පදනම මොකද්ද? සද්ධාමෝලික සම්බේධි කුසලතා. සද්ධාමයි සියලුම කුසල ධම්ම වල පදනම. The foundation of all the wholesome activities is that Sandha for confidence. What the Bishop can explain. Budhrajana Bahansi Deshanastra Buddhahami Ganitana Vishwasniyate Tamae Kusadhamale Adhyasma Jeevite Moolika Harpandati. Is Sandha Kumadhyandhi. බුදුරජාණන් වහන්සේ තුළ තිබුණා වූ අරහතී බුදුගුණේ ආරම්භ වෙලා උන්වහන්සේට තිබුණා වූ මහා ප්‍රඥාව, මහා කරුණාව ගැන අවබෝධය විශ්වාස ඇති කරගෙන එතනින් නොනැමැති සද්ධාතේ තථාගතස්ස බෝධින් කියන බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන තියෙන විශ්වාසය. මොකද බුදුන් අවබෝධ කළේ මනසාචේ පදුට්ඨේන මනසාචේ පසන්නේන. හිත අපිරිසුදු වුණොතින් දුක සමන් පිටපස් වෙනවා. හිත පිරිසුදු වුණොතින් හැපේ සමා පිටපස් වෙනවා. මෙන්න මේක බුද්ධ ඥානය තුලින් අපට ලැබෙච්ච පළවෙනි අවබෝධය. කිසියම් වෙලාවක හිතේ ලෝභ දේශ ආදී අකුසල ධම් තිබුණොතින් අපට ලැබෙන සැපද දුකද? අපට ලැබෙන්නේ දුක. කිසියම් වෙලාවක අපේ හිත පිරිසිදු නම් රාගාදී අකුසල වලින් සුඛමන් වේවි. අපේ ජීවිතයේ සැප ලැබෙනවා. මෙන්න මේකයි සද්ධාවේ මූලික කාරණා. දෙවනි එක මණ්ඩේ දුකේ හට ගැනීම හා නිරෝධය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය. දැන් පරිහන්න අපි පොඩ්ඩක් අපේ ඉරියව වෙනස් කරගන්නවා අපි ඈ. හොඳට පොඩ්ඩක් අතපය දිගාරිනක බලන්න. ඔහොම එන ගමන් ඉඳලා හොඳට ශරීරය රිලැක්ස් කරගන්නකො. රිලැක්ස් කරගෙන හිමින් සැරේ ඉන්න තරම නැගිටින්න පොඩ්ඩක් ඔහොම. ඈ හිමින් නැගිටින්න දැන් අකොල හිරි වැටිලා තියෙන්නේ වැටෙන්න පුළුවන්. හිමින් නැගිටින්න අපි විනාඩියක් නැගිටිමු. එතකොට ලකම් වා වෙලා ටිකක් අහගෙන ඉන්න පුළුවන්. දැන් මාතෘක දෙන්නක් වෙලා දැන් and ශ්‍රද්ධාව ගැන ශ්‍රද්ධා මූලිකා සම්පේදී කුසල ධර්ම කියන කාරණය. ශ්‍රද්ධාව තමයි සීලම ගුණාමල පදනම කියලා. ඒක පළවෙනි කාරණය තමයි සිත අපිරිසුදු හෝ පිරිසුදු වීම මත අපට ජීවිතයේ දුක් සැප ලැබෙනවා කියන කාරණය. දෙවනි කාරණේ තමයි බුදුහාමුදුරන්ගේ බුදු ගුණ බුද්ධ ඥානය පිළිබඳව තියෙන අවබෝධය. අරහතී බුදු ගුණ ගැන පමණක් නෙවෙයි, උන්වහන්සේ දේශනා කරපු දුකේ හට ගැනීම හා නිරෝධය ගැන තියෙන අවබෝධය. මොකද දුක කියලා කියන්නේ අපන් යම්කිසි වෙලාවක ඇහෙන් රූපයන් බලනකොට ඒ රූපයෙන් තේරුම් ගන්නකොට අපි හිතනවා නම් ඒ රූපය මේ මොහොතේ බාහිර ඒ විදියටම තියෙන රූපයක් තමයි තේරුම් ගන්න කියලා හිතුවොත් ඒක යන අපේ අවිද්‍යාව. අවිද්‍යාව පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන කියන මේ පරිසම්පදයන් දෙකilla බාහ්‍යා ඥාති ජාති පරිත්‍යාග ආරම්භණ කියන මේ ධර්මමත දුක විඳින වෙනවා. අප ඇහැට කනට නාසයට ආදිමේන්ද්‍රිය වලට අරුණම් බෝචර වෙලා අපි එක තේරුම් ගන්න මොහොතේ අපි දැනගත්තොත් මේ තේරුම් ගන්නේ වර්තමාන රූපය නෙවෙයි, මේට සුළු මොහොතක පංචායතනයන් වලට ගෝචර වෙච්ච පංච විඥානයන්ට ලක් වෙච්ච ඒ නිරුද්ධ වෙච්ච පංච විඥානයට අදාළ දෙයක් මාද මන් දැන් මනෝ විඥානයේ තේරුම් ගන්න අවස්ථාව කියලා දැක්කොත් බාහිර ලෝකෙ නිදහස් වෙනවා, අභ්‍යන්තර මනෝ විඥානයන් තිරොත් නිදහස් වෙනවා. යක්කපට වේනා පෝච තේජෝ වායන ගදති. අපේ හිත බාහිර කිසිදු භෞතික දෙයක පඨවි ආපෝ තේජෝ වායු මත පිහිටන්නේ නැහැ. ඒ මොහොතේම නාමයන් දෙනු නිදහස් වෙනවා, අභ්‍යන්තර කිසිම සිබලු නිදහස් වෙනවා. යක්ක නාමත් රූපංච අසීසම පුරුජති පඨිගම් රූප සංඥංච යෙත්ති සාකිත තේජකං කියන මේක. නාම රූප දෙකම නිදහස් වෙනවා කියන්නේ දුකෙන් නිදහස් වීම කියන මේක. මෙන්න මේ මට්ටමට අපේ සිත සහ සිහිය යොදවා ගත්තොත් මෙන්න මේක තමයි දුකේ නිරෝධය. මේ මට්ටමෙන් අපි හිටියොත් අවිද්‍යාවක් වේව අසීමිත විනාග නිරෝධහ සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධහ විඥාන නිරෝධෝ කියන මෙන්න මේ පරිසම්පාද සංකේම අප නිදහස් වෙනවා. මුලින් සඳහන් කර අවිද්‍යා පත්‍ය සංඛාරා කියන එක ඒක මිච්ඡා ප්‍රතිපදාව, ඒක දුක්ඛ සමුදය සත්‍යය, ඒක අනුසෝතගාමී ධර්ම. ඒ අනුසෝතගාමී වූ ලෝකයේ උඩුගම් බල හරවන සම්පූර්ණ මේ ගමන් මඟ අනිත් පැත්තට හරවන පටිසෝතගාමී නිපුණන් දුද්දස අනු කියන මොකද්ද? අවිද්‍යාවත් වේවා සීස විරාග නිරෝධහ සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධහ විඥාන නිරෝධෝ කියන මෙන්න මේ පරිසම්පාදිතේ පටිලෝම ක්‍රමය. අනුලෝම ක්‍රමය ඇසෙන්ඩින් ඕඩර් එක අනිත් පැත්තට හරවලා පටිලෝම මාවතේ ගමන් කිරීම ඩිසෙන්ඩින් ඕඩර් එකේ අපව උඩුගම් බලා ගමන් කරවීම තමයි සම්පූර්ණ බුද්ධ ඥානය කියලා කියන්නේ. අපි හැබැයි සංකහ හැදෙනවා හැදෙන්නේ මේක තමයි ධම්මෝසුත් සමන්නත්තේ ඒතං පිවත වික්ඛෝ කියන්නේ බුදුරජාණන් වහන්සේ නැමැති වෛද්‍යවරයාගේ දුකෙන් නිදහස් වන බෙහෙත මේක. දහම නැමැති ඖෂධෙමයි අපි පැහැදෙනවන පැහැදෙන මෙතෙන්ට. නමුත් බොහෝ දෙනෙක් පැහැදෙනම වරද අර බුදුරජාණන් වහන්සේට තිබෙන තරහ ආදී ගුණ වලට තමයි හැදෙන්නේ. උන්වහන්සේට තිබෙච්ච ඉන්ද්‍රිය පරෝපකාරය ඥානෙ, ආස්කයන්ශ්‍රේ ඥානෙ, යමහා ප්‍රාතිහර ඥානෙ, සම්බන්ධිත ඥානෙ, අනාවර ඥානෙ, ඉන්ද්‍රිය පරෝපකාරය ඥානෙ. මෙන්න මේ වගේ දෙයක් තමයි බොහෝ දෙනෙක් පැහැදෙන්නේ. උන්වහන්සේගේ දෙතිස්මා පුරුෂ ලක්ෂණ තමයි පැහැදෙන්නේ. ඒවට අපි මුලදී පැහැදෙනවා. හැබැයි අවසාන වශයෙන් ඒකම පැහැදෙන්න ඕන මොකටද? පැහැදෙන්න ඕන මෙන්න මෙතෙන්ද. හරියට දක්ෂ වේද මහත්තයෙකුට අපි පැහැදෙන්න ඕන පැහැදෙන්න මොකටද? ඒ වේද මහත්තය හරියට නාඩිය අල්ලලා රෝග නිර්ණය කළා. හරියට බෙහෙත තීරණය කළා අපිට දුන්න තියෙන්නේ. ලේසුව වෙනම අන්න ඒ සුව වෙන දීපු බෙහෙතටයි අප පහදින්න ඕන. ඒ බෙහෙත දුන්නට පස්සේ ඒ බෙහෙත ගෙදර ගෙනල්ලා අල්මාරියක දාන යතුරු දාන වේද මහත්තයගේ පොතේට අකරම් දෙනවා සමාන්දරම් කරනවා. අනේ හරිය හොඳ වේද මහත්තය. වේද මහත්තයට මේවා උපාදි තිබ්බා. වේද මහත්තයගේ අමතක දෙන්නත් වෙද්දු. ආචිත සීලත් වෙද්දු. වේද මහත්තය බදල තියෙන ගම්ක වේද ගම්තු. වේද මහත්තය ලොකෝ බෙහෙතු වෙන බුද්ධි වුණා. මේ මොන ටික කියලා වේද මහත්තය ගැන භක්ති කීති පුත් අපි කියනවා. ලේලේ සණේක වෙනවද? වේද මහත්තය ගැන ගුණ කියනවා. වේද මහත්තයගත් උපාධිය ගැන උපාධිය හරිය ලස්සනට රාම කරලා තියෙනවා. උපාධිගත් විශ්ව දෙන හවස් දැන් කීකට උදේ හවස වන්දනාමාන කරගෙන ඉන්නවා. බෙහෙත බොන්නේ නැහැ. මොකද වෙන්නේ? සුව වෙනවද? සුව වෙන්නේ නැහැ. අපහදකන දියුල කන්නේ අන්නේ වගේ. ඒකෙන් කියන්නේ බුදුහාමරට වදින්න එපා, මල් පූජා කරන්න එපා කියන එක නෙමෙයි මේ කියන්නේ. නමුත් ඊට වඩා ඉහළ කියපු දෙයක් අපේ ජීවිත තුළ බුදුන් වහන්සේ ගැන ඒ බුද්ධ වචනේ ගැන අපිට මීට වඩා දැන් තියෙන්න ඕන. එතකොට මෙන්න මෙතෙන්ට තමයි අපට ශ්‍රද්ධාව තියෙන්න ඕන. මේක ඉඳන් තමයි සත්‍යපට්ඨානෙ වඩන්න ඕන. මෙන්න මෙතෙන්ට තමයි සති නිමෙත තියන්නේ. මෙන්න මෙතෙන්ට තමයි සතිය වඩන්නේ. මෙන්න මේකට තමයි සම්මා සතිය භාවිත කරන්නේ. මෙන්න මේකට තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. සම්මා දිට්ඨි පුරේණම කියන්නේ මේකට. මෙන්න මේ දැක්ම පෙරමුණේ තබාගෙන තමයි අප දුකෙන් නිදහස් වෙන මේ ආධ්‍යාත්මික ගමන මගේ ඉදිරියට යනවා. පියවර කැමිය යුත්තේ ඕනෑම වෙලාවක අපට යමක් මතක් වෙනවා නම් මතක් වෙන්නේ මොකක් එක්කද? මතක් වෙන රූපෙකුත් එක්ක. ඕනෑම දෙයක් කල්පනා කරලා බලන්න. ඔබ වහන්සේලගේ ගෙදර ගුරු හාමුදුරු ගිහිපු ඉස්කෝලේ යාළු සිරිය පහල ගිහිපු හැටි මොකක් හෝ බලන්න ගිහිපු හැටි ඕනෑම දෙයක් බලන්න කල්පනා කරන්න මතක් වෙන්නේ මොකක් එක්කද? මතක් වෙන්නේ රූපෙකුත් එක්ක. රූපෙකුත් එක්ක මතක් වෙන මොහොතේදී අපිට මොකද හිතෙන්නේ? ඒ මතක් වෙන රූපය ඒ විදිහටම මේ භෞතික ලෝකයේ පතන හොතනක තියෙන්නේ. මෙන්න මේකයි අවිද්‍යාව කියලා කියන්නේ. මෙන්න මේකයි බලය කියලා කියන්නේ. මෙන්න මේකයි සංසාර චක්‍රය තුළ අප තමා ඉන්නම කියලා කියන්නේ. මෙන්න මේක තමයි ආස්ව උපාදානීය වූ පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ. මෙන්න මේක තමයි දුක් සමුදය සත්‍ය කියලා කියන්නේ. මෙන්න මේකයි අප දුක් විඳිනවා කියන එකට තියෙන සලකුණ. එහෙනම් දුක නිදහස් වීම කියලා කියන්නේ මොකද්ද? අපිට යමක් මතක් වෙනකොටම මතක් වෙන ඒ රූපය ඇත්තටම මේ මොහොතේ තියෙන රූපය නෙවෙයි. අප කලින් දැකපු අහපු රූපය නිරුද්ධ වෙලා ඒ නිරුද්ධ වෙච්ච රූපය අරපයක් හට ගන්නා වූ සංඥා වේදනා දෙක ධර්මනම්මනයක් වශයෙන් මනායතනයෙන් ස්පර්ශ කළා. මේ මනෝ විඥාණයෙන් තේරුම් ගන්න අවස්ථාව කියන එක දැඩිව සංඥාවෙන් පිළිගෙන අන්න ඒ යථාර්ථයේ මතම උපරිම ලෙස සිහිය තබා ගැනීම තමයි දුකෙන් නිදහස් වීම කියලා කියන්නේ. සතිපට්ඨානය කියලා කියන්නේ මේ සංසාර චක්‍රයෙන් නිදහස් වීම කියලා කියන්නේ. මෙන්න මේ ගමන් මාගේ අපි ගියෝතින් අපි උඩුගම් බලා පටිසෝත ගාමී නිකුණම් දුද්ද සංහන කියන්නේ මේක. මෙන්න මේ වැඩ පිළිවෙල අපට පේන විදියට කියන මැප් එක සිතියම තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. මෙන්න මෙතෙන් තමයි අපි ප්‍රසාදය ඇති කරගන්න ඇති කරගන්න ඕනේ. මෙන්න මේක හිතන වෙලාව තත්පරෙන් තත්පරයෙන් හරි වැඩ කරගන්න. හිතට රූපයක් පේන එක රූපයක් එක දවසකදී එක රූපයක් හිතන්න. මතක් වෙනකොටම හිතන ආ මේක නිරුද්ධ වෙලා මේක නැති වෙලා ගිහිල්ලා මම මේ මනෝ විඥානේ තේරුම් ගන්න. ඒ මනෝ විඥානය මේ මොහොතේ ඇති කල් හටගෙන නිරුද්ධ වෙනවා කියලා බලන්න. ඔය වගේ එක අරමුණක් දෙකක් තුනක් හතරක් පහක් කොහොම ගිහිල්ලා රහතන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ කොහොමද? කොච්චර වේගෙන් සිත වැඩ කරනවද? උන්වහන්සේට තියෙන්නේ අකුප්පාච්ඡේ තුමුතිය. කිසිම දෙයකින් කම්පා වෙන පොට්ටස්ස ලෝක ධර්මයේ චිත්තං පොට්ටස්ස ලෝක ධර්මයේ චිත්තං යක්ෂණ කම්පති කියන්නේ මේක. උන්වහන්සේට ඇසට දැනෙන රූපයන් කනට දැනෙන ශබ්දයන් අතර වෙනස ඒක දැනලා හිතින් තේරුම් ගන්න මොහොත අතර පරාසයක් නැති මට්ටමට වේගයෙන් උන්වහන්සේ සමත විදර්ශනා යන ත්‍යාසික මාර්ගය තුළ අනවරතේ නිරතුරුව අඛණ්ඩව පිහිටිනවා. රහතන් වහන්සේ ඉස්සරහා අකුණක් ගැහුවා. උන්වහන්සේට බයෙන් ඇස් දෙක පියවෙන්නවත් නැහැ. ඒ අකුණ සම්බ දෙහෙනකොටම දන්නවරු සෝත විඥාන නිරුද්ධ වෙලා මන විඥාන තේරුම් ගන්න කියලා. රහතන් වහන්සේ කවදා බයෙන් ඇස් දෙක පියවෙන්නේ නැහැ. බයෙන් ඇස් දෙක පියවෙන්නේ. රහතන් වහන්සේ ගැනට සර්පේ වැටුණොත් ගැස්සෙන්නේ නැහැ. ඇයි? උන්වහන්සේ දන්නවා සර්පයා තේරුම් ගන්නකොට කාය විඥානය නෙවෙයි තේරුම් ගන්නේ, කාය විඥාන නිරුද්ධ වෙලා මන විඥානය කියලා. සර්පය අයින් කරන්න පුළුවන් කිමින් සැරේ. සර්පයෙන් වැටුණා මෙතනින් අයින් වෙලා එළියට යන්න පුළුවන්. හැබැයි වහන්සේ ක්‍රියා කරන්නේ කාය විඥානය නෙවෙයි මන විඥාන මතයි. රහතන් වහන්සේ කියලා කියන්නේ සතර ආහාරය දුරු කරපු කෙනෙක්. කමලිකා ආහාරය, පස්ස ආහාරය, මනෝ සංජේතන ආහාරය, විඥාන ආහාරය දුරු කරගන්නේ. රහතන් වහන්සේ කමලිකා ආහාරය දුරු කරගන්නේ. ඒ කියන්නේ මොකද්ද? රහතන් වහන්සේ පිළිපදින්න නැත්ද? රහතන් වහන්සේ දානවලන්නේ නැද්ද? රහතන් වහන්සේ කබලින් ආහාරයේ ආසාව දුරු කරලා රහතන් වහන්සේ පිළ පාදේ වන්දනවා. එන්නේ කියන්නේ රහතන් වහන්සේ බත්තික අනනකොට ඒ අනන ස්පර්ශයේ දැනෙන්නට දන්නෝ මේක දැනෙන්නේ කාය විඥානේ නෙවෙයි මනෝ විඥානේ කියලා. රහතන් වහන්සේ පත් පින්න කට ළඟට ගෙනෙනකොට දන්නවා මේ තේරුම ගැන කාය විඥානේ නෙවෙයි මන විඥානේ කියලා. රහතන් වහන්සේ කියන දේ කපනකොට දන්නවා කපනවා කියලා. නමුත් උන්වහන්සේ රූපේ මොලේ මොලේ. රහතන් වහන්සේට රස දැනෙනකොට දන්නවා රස තේරෙනවා. හැබැයි රස විඳින්නේ ජීව විඥානේ නෙවෙයි මනෝ විඥානේ කියලා දන්නවා. මේ තමයි බුදුදහමේ දර්ශනය කියලා කියනවා. ඊටාම සරල උදාහරණයක් කියනවා. අපට තේරෙන විදිහට කියන්න. තේරෙන උදාහරණයක්. මොකද උදාහරණය? අපි සිංහානකට කෑම ටිකක් බෙදලා කෑම අනුභව කරනකොට දාහනේ වළඳනකොට දිවට රසයක් දැනෙනකොට අපිට කෑමක් මතක් වෙනවා කෑම දෙක නේද කෑම පිළිබඳව රූපය අපේ මතකෙට එනවා රස දැනෙනකොට ඒ දිවට රසයක් දැනෙනකොට මැවෙන රූපය කටේ තියෙන කෑම පිළිබඳව රූපය නිර්මාණය වෙන්නේ පිඟාන තියෙන කෑමද හොඳ අවධානයක් අහගෙන මේක අපි කෑම ටිකක් කාල රස දැනෙනකොට අපිට කෑම ඒ ආහාරය මතක් වෙනවනේ මේ වගේ කෑමක් මේ රසෙන්නේ කියලා. කටලට් එකක් හරි අඹ කෑල්ලක් හරි මොකක් හරි රස දැනෙනකොටම අපිට මොකද මතක් වෙන්නේ? පේන්නේ. පිඟානේ තියෙන කෑම තමයි මතක් වෙන්නේ. කටට කණ්ඩට් එකේ රස දැනෙනකොටම දැනෙන්නේ පිඟානේ ලස්සනට අර බෝලෙවගේ තියෙන එක මතක් වෙනවා. දිවට බොංචි කෑල්ලක රස දැනෙනකොට මතක් වෙන්නේ අර පිඟානේ කොළපාට තියෙන බොංචි කෑල්ල තමයි මතක් වෙන්නේ. ඇත්තටම මේ මොහොත අපිට රස දැනෙන්නේ පිඟාන් තියෙන කෑමද? අපිට රස දැනෙන්නේ ඇත්තටම කටේ තියෙන කෑම. මේක උදාහරණයක් නෙවෙයි ගැඹුරට ගියන රසින් එකක් මෙන්න තරයි කියලා යනවා. සාමාන්‍ය දෙයක් මේ උදාහරණයක් විදිහට විතරයි කියන්නේ අපට රස දැනෙන්නේ කටේ තියෙන කෑම විතරයි කියලා දෙක මිශ්‍ර වෙච්ච ඉතාම දුර්වල වෙච්ච දුර්ගන්ධයකටත් ලක් වෙච්ච කෑම ටිකක් තමයි අපට රස දැනෙන්නේ. නමුත් අපිට කවුරුත් කිව්වොත් හැරෙන්නට සාමාන්‍යයෙන් අපට කෑම ගන්න වෙලාවට මේක මතක් වෙනවද? කෑම රස දැනෙනකොටම හැමදාම අපිට මතක් වෙන්නේ තේන්නේ අර පිනාන තියෙන කෑම ටික. බලන්න මේ වගේ සරල දෙයක්වත් නොතේරිච්ච අපට තේරෙන්නේ නැහැ. ඇහැට රූපයක් දැකලා ඒක නිරුද්ධ වෙච්ච තැනක මනෝවිඤ්ඤාණය දකින කියන එක තේරෙන්නේ නැහැ. එහෙම තේරෙන්නේ නැහැ. එහෙම තේරෙන්නේ නැති නිසා තමයි බුදුරජාණන් වහන්සේගේ ලෝක පහළ වෙනා මේක කියලා දෙන්නේ. මේ යථාර්ථයේ කුඹේ අනුසුති සුධාමිසු කියන්නේ නැහැ. මේ පෙර නොසුදු ධර්මස කුමාරිට පහුණා කියන්නේ නැහැ. දුක කියන්නේ ලැබෙන්නේ මහලුවේ මරණය තරම් නෙවෙයි. ඒ ලැබෙන්නේ මහලුවේ මරණ දැකපු බොසතන් වහන්සේ තමයි ගිහිගෙන ඉන්නේලා. සම්පූර්ණ කියලා ප්‍රශ්න කරේ කුඹේ අනුසුති සුධාමිසු ශාස්ත්‍රමය පාදී ඥානමය පාදී මනෝමය පාදී කියන්නේ එහෙනම් මොකද දැනගත්තේ? ඒ දැනගත්තු දේ තමයි මේ ඇහැට දැනෙන රූපය වර්තමානයේ තුල දෙකට සම්බන්ධ වෙනවා කණ්ඩායම් වෙනවා. හැබැයි ඒක තේරුම් ගන්න මොහොත චක්ෂු විඥාන මට්ටම නෙවෙයි. ඒක තේරුම් ගන්න මනෝ විඥාන මට්ටම. ඒ ගැන සැකයක් තියෙනවා නම් අභිධර්ම පිටකයේ ඥාන විභංගය බලන්න. ඥාන විභංගය සඳහන් කරනවා පංචේ විඥානේහි න කිංචි ධම්ම පටිවි ජහනාති අන්‍යතර අභිධර්මක. ඥාන විභංගය බලන්න. චක්ඛු විඥාන, සෝත විඥාන, ධාන විඥානේ ජීවහ විඥාන, කාය විඥාන කියන මෙන්න මේ පංච විඥානයන්ගේ කිසිම දෙයක් පිළි පිරිසිද දැනගන්න බෑ. සම්බේ ධම්මා මනෝ විඥාන ධාතිය විඥාන. සියලුම දහන් තේරුම් ගන්නේ මනෝ විඥාන ධාතියෙන් කියලා. මේක දැනගත්ත ගමන්ම ශුන්‍යතෝ ලෝකං අරිකස්සෝ මේ ලෝකේ ශුන්‍ය වශයෙන් හිස් ගමක් වශයෙන් දැකෙන අප සම්පූර්ණ මිසුක් කරන ලෝකයේ නිරුද්ධ වෙන ලෝකය මේ අපි අවිද්‍යාවෙන් නිර්මාණය කරගෙන දුක් සැපෙන්නේ අපි මේ අන්ධකාරයක අවිද්‍යාවෙන් අන්ධකාරයෙන් මෙන්න මේ අවිද්‍යාව නැමැති ගන්න අන්ධකාරයෙන් අපව ආලෝකයට නැගෙන යනටයි බුදුරජාණන් වහන්සේ වසර 45ක් කියයි. අනේ දුකෙන් නිදහස් වෙන මාර්ගයයි බුදුහමඳුරෝ අපට දේශනා කළේ. අනේ දර්ශනය අස්හා දැනගත් වගේ සීල සමාධි ප්‍රඥා කියන මෙන්න මේ ත්‍රිවිධ ශික්ෂා සම්පූර්ණ කරන්න ඕන. සීල කියන්නේ මොකද්ද? කායික වාචික සංවරය. මෙන්න මේ යථාර්ථයේ ළඟාවෙන්න යන ගමනේදී අපේ කය හතන දෙකම සංවර කරගෙන ඉන්නවා. එයි මම කරන්නේ. එහෙම කරන්නේ අර අවසාන ඉලක්කයට අපි යන්න අපට ආධ්‍යාත්මික සිහියක් තියෙනවා. We should have a spiritual dream one day we should reach. කිසියම් දවසක අපට ළඟා විය හැකි විදියට ආධ්‍යාත්මික සිහියක් තියෙනවා. ඒ මොකද සිහියනේ? ඒ තමයි මේ ස්කන්ධ පංචකයේ නිරෝධය සාක්ෂාත් කරන දවසක. අවිද්‍යාවේ නිර්මාණය වන ලෝකය නිර්මාණය නොවන මට්ටමට අපේ ප්‍රඥාව විකසිත කරගන්නයි අප මේ ගමන් මග යන්නේ. අනේ ගමන් මග යද්දී අප පුළුවන් තරම් දුරට සිල්වත් වෙනවා. ආයත වාචික සංවරය කරගන්න අපට මහා ලෝක සාර්ථකත්වයක් ධනයක් නිදානයක් ලැබෙනවා නම් අපි ඉබේම සංවර සීල විනයෙන් යනවා. අපි කලබල කරන්නේ. ඉත බොහොම සංවර සීල වෙන්නේ. දැන් විදේශ ගමනක් කියන යනවා නම් ගුවන්යානයට ඇඟලා සීට් එකේ වාඩි වුණාම හරියම තැම්පත් අපි ඉන්නේ දඟලන්නේ නැහැ ඇත්තද? ඇයි එහෙම අපි එහෙම ඉන්නේ? අපි මේ ලොකු ගමනක් යන්නේ ලොකු වෙනමක් කරලා මෙයන්නේ දෙන්න රණස්වර වල වෙන්නේ කෑම බීම ලැබෙනව ප්‍රතික්ෂේප කරන්නේ උද්ඝෝෂණ කරන්නේ කියලා යන්නේ අපි අර ෆ්ලයිට් එකේදී ප්ලේන් එකේදී බොහොම කුඩා සීට් එකක් හම්බෙන්නේ ඒකේ වාඩි වෙලා යනවා අපි පෑය ගණන් යනවා ඇයි යන්නේ අපි අපිට ලොකු ගමනක් යන්න තියෙනවා රටවල් ගානක් යන්න තියෙනවා ලොකු වෙනමක් මේ කරලා තියෙන්නේ අපි වහා පරිස්සමෙන් අන්නේ වගේ තමයි. බත් මේ ලෝක වේදමක් කරගෙන මේ ඇවිදින්නේ සසර. මෙන්න මෙතෙන්දී අපි සීලවන්ත වෙනවා. ඒ සීලෙ නිකන් සීලයක් නෙවෙයි. තිට්ඨින්ච අනුපදම්ම සීලවා දස්සනේන සම්පන්න. මේ අපරකින් සීලය සීලපති පරමාසිකින සීලයක් නෙවෙයි. විතරක් නෙවෙයි. මේ අපරකින් සීලය උදේ සුගතියට යන සීලයක්වත් නෙමෙයි මේක. සුගතිය ඉලක්ක කරගත් සීලයක් නෙමෙයි මේක. සීලස්කන්ධය කියලා කියන්නේ දෙත්‍ත්‍ින්ච අනුපගාම සීල මාර්ගස්සනෙන් සම්පන්නව. දෘෂ්ටියෙන් වට නොවැටි යන සීලක් නේද? මොකද දෘෂ්ටියෙන් කියලා කියන්නේ ස්කන්ධ පංචකයේ හට ගැනීම දකින කෙනා නැත කියන උච්ඡේදන්ගේ යන්නේ. ඒ හටගත් ස්කන්ධ පංචකය හේතු නිරුද්ධ වීමෙන් ඉතුරු නැතුවම නැති වෙලා යන බව දකින කෙනා ඇත කියනන් පිටක් යන්නේ සාසනන්ත දෙයක් නෙමෙයි. මෙන්න මේ ඇත සහ නැත කියන අන්ත දෙකෙන් දුර්වෙච්ච දර්ශනික යුක්ත සීලය තමයි සීලස්කන්ධය වඩපත් වෙන. අනේ සීලය සමාධි සම්මාදිනක සීලයයි. ඒ සීලය අෂ්ටි මාර්ගයේදී සම්මා වාචා සම්මා සම්මන්ත සම්මා ආජීව කියන සීලය. මොකද මේ සීලය කියන්නේ? මේ සීලය තමයි ආජීව අට්ඨමක සීලය. අපි සමානට ආජීව අට්ඨමක සීලය සමාදන් කරවනවනේ නේ. මොකටද ආජීව අට්ඨමක සීලය කියන්නේ? අටමකන්ද? ඒ තමයි පානාති පාතා, අදින්නාදාන, කාමසුමිතාචාර, ඊළඟට මුසාවාද, පිස්මාවාද, පරුසාවාද, සම්පප්පලාප, අට මිච්ඡාජීව. ඒක තමයි ආජීව අට්ඨමක සීලය කියලා කියන්නේ. දන්නේ නැද්ද? ආජීව අට්ඨමක සීලය දන්නේ නැද්ද? ආජීව අට්ඨමක සීලය කොහෙද තියෙන එක මොකක්ද කියලා අහුවොත් මොකද කියන්නේ අපි? කවුරුහරි අහයි ආජීව අට්ඨමක සීලය දෙනකොට හඳුන්නේ මොකක් කොහෙද තියෙන්නේ? ඔක බුදුහාමුදුරු ආජීව අට්ඨමක සීලය ප්‍රතිදේශනා කළේ. අපිට දේශනා කළේ පංච සීලය. අපිට දේශනා කළේ අට සීලනේ, දස සීලනේ, සම්ය දස සීලනේ. කොහෙද ආජීව අට්ඨමක සීලය තියෙන්නේ? මොකද පිළිතුර? මොකද පිළිතුර? පිළිතුර තමයි බරන්න අරසි මාර්ගයේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන සීලස්කන්ධය. මේක හොඳට මතක තියාගන්න. මේක ආයෙත් දෙමිට ජීවිත කාලෙම අහන්න වෙන්නේ. මේක සරල නෑ. මේ ප්‍රශ්නේ කවුරු හරි අහුවොත් දෙන්න උත්තරේ මේ කිව්වේ. ආජීව අට්ඨමක සීලය කොහෙද කියලා කවුරු කෙනෙක් අහුවොත් දෙන්න තියෙන උත්තරය මේ කිව්වේ. මොකද්ද උත්තරේ? අෂ්ටාංග මාර්ගයේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන සීලස්කන්ධය තමයි. මොකද්ද? ආජීව අට්ඨමක සීලය කියලා කියන්නේ. ඒ ආජීව අට්ඨමක සීලය නෙමෙයි කෙනෙක් එකක් නෙවෙයි. ඒක මොකද්ද? ඒක සම්මා දිට්ඨි පුරේජම. සම්මා දිට්ඨිය පෙරමුණේ යන සීලයක් වෙන්නට ඕන. එහෙම නැතුව මෙයට සම්පූර්ණ කළා කියලා විතරක් මොකද්ද? තිරි ශික්ෂාවේ තියෙන සීල සම්පූර්ණ සම්පූර්ණ කර වෙන්නේ නැහැ. එහෙම වුණා කියලා මේක සම්මා සමාධියට ලක් වෙච්ච සමාධි සම්මාදිනක සීලයක් වෙන්නේ නැහැ. එතකොට මෙන්න මෙතෙන් තම සීලයට ආව පස්සේ මේ දර්ශනයක එක යුද්ධ සීලයට ආව පස්සේ එදා අපි සීලය ආරක්ෂා කරන හරිම ආසාවෙන් ගෞරවයෙන් අපිට දර්ශනයක් තියෙනවා. අපිට ආධ්‍යාත්මික සීනයක් තියෙනවා. සමුද විදර්ශනා දෙකෙන් එකට මෙන්න ඕන කියලා. එදා අපි අනුමතයේ සෝපජ්ජේ සුභය දර්ශනය. කුඩා හෝස්කින් පදයක් කඩන මට්ටමට අපි බිය වෙනවා. නැති සුද්ධන් සමාචරයේ කිංචි යෙන් විනෝ පරිපවදිනෝ නොයන් යන ග්‍රහ කරන පොඩිමෝ වරදක් කරන මට අපේ විනයක් සිලන්දුවා ඇති. එදාට අපට සීලය හරියම සතුට ගෙන දෙන දෙයක්. ඉතාම ලේසියෙන්, ඉතාම පහසුවෙන්, ඉතාම සැනසීමෙන් ජීවත් වෙන ක්‍රමය තමයි මොකද්ද? සීලය කියලා කියන්නේ. ඉතාම පාසුවෙන්, ඉතාම ලේසියෙන්, ඉතාම සතුටෙන් ඉතාම සැනසෙල්ලෙන් ජීවත් වෙන ක්‍රමය තමයි සීලය කියලා කියන්නේ. අපිට කිසිම බයක් නැහැ. පසුතැවිලි නැහැ. දෝෂාරෝපණ නැහැ. විවේචන නැහැ අපිට. අනේ සීලේ පිළිපැ ටිකෙන් ටික හිත වඩනවා. සීලේ පදිත්තාය නරෝසපඤ්ඤෝ චිත්තං භඤ්ඤත භාවය. යෙන් සීලේ පිළිපැ අපි සමාජ ප්‍රඥා දෙක වඩනවා. හොඳයි අප දැන් කෙටියෙන් සමාජ භාවනා කරන්න සෝදානම් වෙන්නේ. අද භාවනා කරන කීපයක් පොඩි වෙනවක් වෙන්නේ පුහුණු කරනවා. පුහුණු කරන්නේ ඔබ වහන්සේට ඉදිරියට විස්තරාත්මකව පුහුණු කරන සහ වෙනත් කෙනෙකු බලනකොට කිසියම් විදියක උපකාරයක් සලසා දෙන අදහස. දැන් අපි කරන්නේ යන්නේ බුද්ධ ධර්මසතිය වඩන යන දැනුම. බුද්ධ ධර්මසතිය භාවනා. නව විහාරවල ඇති බුද්ධ ධර්මසතිය භාවනා. The contemplation of the qualities of the Buddha. This is one of the meditation techniques that belongs to samatha bhavana. මේක සමත භාවනා ආකාරවලින් එක භාවනාවක්. බුදුරජාණන් වහන්සේගේ බුදු බණ මුසේපත් කරලා අපේ හිත සමාධිමත් කරගන්න අවස්ථාව. සුප්ප බන්ධනම් පදෝඤ්ඤති සදා බෝධන සාවක. යේතං නිවාචරතෝ චේ නිච්ඡං බුද්ධරතසති. යම්කිසි කෙනෙක් නිරතුරුව ධ්‍යානයෙන් දෙකේ උදාසීන වඩනවා නම් එතනා සුවසේ අවදි වෙන කෙනෙක් කියලා ගන්නවා. අනේ සුවදායි වූ භාවනාව අපසන්නියේ අපේ සාස්ත්‍රෝ අපේ ආධ්‍යාත්මික පියමනාව සම්බුදුරජාණන් වහන්සේ තුළ පැවති ඒ නික්ලේශී සම්බුදු වන සීකරමින් අපේ හිත සමාධිමත් කරන මොහොත අපේ හදන දුර බුදු මඳුරක් කරගෙන අවස්ථා අපි හිතේ තියෙන පොතක් කියවන බුදු මඳුර සීකරගෙන දේශනා කළේ සනාතලේ මහත් දන කෙලි කරේ සෞන්දර්යය මතක් කරේ ඒ තරම් නිවේදක් කරනවා කියනවා කතා කරනවා නම් බුදුමුණියක්ම කියන්න ඕන බුදුමුණ මුත්තේ පොල් මෙත් මහා බුදු සිත් නොවේවා කෙනෙක් කිතු පරවැඩම කියෝ අපේ අතීත සැනහක් දක්වනවා ඔහෝ ලෝකයේ ජීවිතයේ බුදු හිමි දක්වා ආකාරය බුදුමුණ මුත්තේ පොල් මෙත් මහා බුදු මුත්සිත් නොයමා කෙනෙක් හිතු පරවැඩ මුත්තියෝ කතා කරන නම් බුදු මුණියක් මම කතා කරන්න ඕන සිත විතක් සිතනවා නම් මෛත්‍රී භාවනාවෙන් කරන වේවා කායිකව යමක් කරනවා නම් ඒක පරෝපකාරයේ නැත නොවේවා ආයත කරන්නේ පරෝපකාරයේ සඳහාම වේවා කියලායි එයාගේ අතීත මුතුන් දෙන්නා සඳහන් කළේ. අන්නේ අතීත මුතුන් දෙන්නාගේ සුජාත වර්තමාන දූතුන් විදියට අප මේ සඳහම අද අනුමතය කළ යුතුයි. අනුමතය කළ යුතුයි පිළිපැද යුතුයි. එවතුන් මුතුන් අප සිහිකරන බුද්ධ ධර්මයේ භාවනා වඩන අවස්ථාව. දැන් සැපේ හොඳට සැහැල්ලුවෙන් සමාගෙන ඉලින් ඉන්න. Now we are going to practice Buddha Anusati Bhavana. The contemplation of the qualities of the Blessed One. This is one of the meditation techniques that belongs to 40 meditation techniques. In Buddhism. And I am sorry to say that I am not. වම් අතුඩින් දකුණු අත තියාගෙන ඔබ ඉන්න ඉරියව්ව ගැන මඩක් සිහිපත් කරන්න. හිසේ සිට පාදාන්තය දක්වා දෙපා සිට හිස දක්වා ඉන්න ඉරියව්ව ගැන සතිමත් වෙන්න. සතින් පරිමුඛං ඔබට වෙත්තා කියපු ආකාරයට සිහිය අභිමුඛ කොට ඉන්න. නාසිකාග්‍රේවා උපනිමිත්තේ වාචික සඳහන් වෙනවා. නාසයේ කෙළවර හෝ උඩුතල ආශ්‍රිතව වර්තමානය තුළ ඉඳ තියාගන්න. Please keep your attention around the nose while in the present moment. බුදුරජාණන් වහන්සේ මා ඉදිරි පිට වැඩ සිටිනවා කියන හැඟීම ඇතිකර ගන්න. උන්වහන්සේ තුළ පැවති ඒ අරහණාවේ නික්ලේශී සම්බුදු ගුණ මාසී කරන අවස්ථාව. අරහං බුද්ධෝ බුදුරජාණන් වහන්සේ මා ඉදිරිපස සමවත් සොයමින් වැඩ සිටින අවස්ථාව. උන්වහන්සේ තුළ පැවති ඒ ගුණ සමුදාය මා එකිනෙක සිහි කරන බුදු ගුණ භාවනා වඩන මොහොත. බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසින් දුරු කරලා සංසාර චක්‍රයේ අර සිඳලා ලෝකයන්ගේ අපමණ පුද පූජා ප්‍රසුදු සූත්‍රමේ වුණා. මේ නිසා උන්වහන්සේට අරහං කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ වෙන කිසිදු ගුරුවරයෙකුගේ මඟ පෙන්වීමක් නැතුව උන්වහන්සේගේම ඥාණයෙන් දුක්ඛාදී චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තා. මේ මොනිට අපි කියනවා සම්මා සම්බුද්ධ කියලා. සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ විඤ්ඤාණ සම්පන්නෝ බුදුරජාණන් වහන්සේ අෂ්ටවිද්‍යා හා පස්වෘක්ෂා ධර්මවල යුක්ත වුණා. ප්‍රථම ධ්‍යානය ආදී අෂ්ටවිද්‍යා නැත්නම් විපස්සනා ඥාන ආදී විද්‍යාවන් ලබන්නේ හිටියා. සීලය ඉන්ද්‍රිය සංවරය ආදී උතුම් චරණ ධර්මයන් යුක්ත වුණා. එනිසාම බුදුරජාණන් වහන්සේට විඤ්ඤාචරණ සම්පන්න කියලා කියනවා. විඤ්ඤාචරණ සම්පන්නෝ විඤ්ඤාචරණ සම්පන්නෝ විඤ්ඤාචරණ සම්පන්නෝ විඤ්ඤාචරණ සම්පන්නෝ විඤ්ඤාචරණ සම්පන්නෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ බුදුරජාණන් වහන්සේගේ ගමන් විලාසය ඉතා සංවර සීලී වුණා. උන්වහන්සේගේ භාෂා භාවිතය ඉතාම ප්‍රියමනාප වුණා. යහපත් ගමන් සහ යහපත් වචන නිසා අපි බුදුරජාණන් වහන්සේට සුගත කියලා කියනවා. සුගතෝ සුගතෝ බුදුරජාණන් වහන්සේ කාම ලෝකාදී තුන් ලෝකයේ සත් ලෝක සංස්කාර ලෝක අවකාශ ලෝක කියන මේ ලෝකයන් මනවින් පසක් කරා ලෝකාභෝධයේ සම්බන්ධ වූ මේ උත්තම සම්බුදු ගුණයට අප කියනවා ලෝක විදූ කියලා. ලෝක විදූ ලෝක විදූ ලෝක විදූ ලෝක විදූ ලෝක විදූ ලෝක විදූ Amen. මනුස්සානම් කියලා. බුදුරජාණන් වහන්සේ මේ ලෝක වැඩ සිටි භාග්‍ය සම්පන්න උත්තමයන් වහන්සේ වුණා. සසර අනාගත ආදයක් පිරුවා වූ දාන ආදී පාරමිතා ධම්ම වල අනුහසින් උන්වහන්සේ ලෝකයන්ගේ අපමණ පුද සැලකිලි අදත් ළමනවා. ඒ වගේම උන්වහන්සේ රාග භඥකලා, ද්වේෂය භඥකලා, මෝහ භඥකලා, පියාග දෝෂ මෝහ කියන ප්‍රධාන කුසල මූල භඥකල ගුණේ නැත්තක භගවා කියලා කියනවා. භගවා මේ බුදුගුණ වලින් එක බුදුගුණයක් වහාගෙන මායික දිගට මේ ගුණය සිහි කරනවා. ඔබට කැමති ගුණයක් තෝරගන්නට පුළුවන්. අපි අරහන් ගුණය තෝරා ගනිමු. අරහන් බුදුගුණය තුළම මගේ හිත තැන්පත් වෙන අවස්ථාව. නීවරණයටපත් වෙන මොහොත. බුදුරජාණන් වහන්සේ මා ඉදිරිපත් සජීවීව වැඩ සිටින අවස්ථාව. ඒ සමාධිය දීල වෙන මොහොත. සතුරු ගන්න බැරි දවසක් එනවා. අපිට මේ ධර්මයේ තුලම සතුට ලැබෙන සම්බිදස්නා තුලම සතුට ලැබෙන දවසක් එනවා. එදා තමයි ඇත්තටම අපේ ජීවිතේ නිසි ඵල ප්‍රයෝජන ගන්න දවස. ඉතින් අප මෙතේ සාකච්ඡා කරන දේවල් දී අහන්නේ මොනවද කියලා. ඊට අමතරව තමයි භාවනා කමටහන ගැන දැනගෙන ඕනද? කැමති නම් අපිට විදර්ශනා භාවනා ටිකක් කරන්න පුළුවන් නඩි පහක් විතර. ගැටලුවක් තියෙනවා නම් අහන්න. වැරදාට කමන්නේ නැහැ, ගැටලුවක් නැහැ. ප්‍රශ්නයක් අහනවා නම් හොඳයි ඒක. අද අපි කරපු දේවල් වලින් තින් ප්‍රධාන වශයෙන් අපේ පැවිදි භවයේ ප්‍රධානක මාර්ගයක් තමයි ඉවසීම කියන කාරණය. අපි කොච්චර දුර අධ්‍යාත්මික වශයෙන් ආධ්‍යාත්මික වශයෙන් යනවාද කියන එක තීරණය කරන ප්‍රධානම සංකල්පය තමයි ඉවසීම කියන්නේ. ඉවසපු පමණට තමයි අපේ වා ජීවිතයේ සාර්ථකත්වයන් වලට අපිට හදා වෙන පුළුවන් තියෙන්නේ. ඒ ඉවසපු පමණට තමයි අපේ ජීවිතයේ පහසුකම් ලැබෙන්නේ. අධ්‍යාපනයේ ආධ්‍යාත්මික වශයෙන් ඉදිරියට යන පුළුවන්කම තියෙනවා. මහා දේවසන්ටවත් අපේ ඇහැට අපමණ දේවල් බලන සිද්ධ වෙනවා. එතෙදි උසන් වෙනවා. අපේ කනට අපි අකමැති දේවල් අහන සිද්ධ වෙනවා. ඒවත් අපි උසන් වෙනවා. අපේ නාසයට අපි අකමැති කන සුවඳ විඳිනවා. අපේ දිවට අපි අකමැති රස අපට විඳින සිද්ධ වෙනවා. අපේ කයට අප අකමැති ස්පර්ශයන් විඳින සිද්ධ වෙනවා. නිදිමත, බඩගින්න, දුර්ගමණය, පාඩම් කිරීම, නිදිවැරී, මේ වගේ දේවල් අපේ සංසිද්ධ වෙනවා. සම්පූර්ණ පැහැදිලි බව කියන්නේ තනි වචනෙන් කියනවා නම් ඉවසීම කියන කාරණය. අනේ ඉවසු අමාරුට තමයි අපේ ජීවිතේ සාර්ථක වන්නේ. ඇතෙක් ධාතු කඩුවක් අරගෙන පිරිස මැද්දේ ඉතා සංවර සිල ගමන කරනවා. ඒ සටහන දෙක සිට මිනිස්සු අධ්‍යක්ෂක බල වදිනවා. ඒ ධාතු වහන්සේට වදිනකොට එනකට දෙක වදිනවා. සමහර මිනිස්සු මාළිගාවේ කඩුව වඩම නැතා නුවරට නැගෙන එනකොට මග දෙකට කෑම දෙනවා, වඳිනවා සමහර අය උනාට. ඒ වඳින්නේ. ඊයන් තමයි තියෙන ඉවසීම නිසා. ඊයන් තමයි මේ මට්ටමට පත් වෙන කොච්චරනම් හෙල්ලෙන් හෙල්පහරක් විදින ඇද්ද. අර උල් ආවදී කොච්චරනම් අනින්නේ නැද්ද. ඊයන් තමයි මේ මට්ටමට සමර කරන්නේ. එහෙම නැත්නම් අර සුදු පරසක් මතින් කරුවක් දරාගෙන අතර කෙතරම් සම්වර්ධිනුට යන පුළුවන් නැහැ. ඔහු ඒ ඉවසීමේ ප්‍රතිඵලය තමයි රහතන් වහන්සේලාගේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා හිස මත තබලා පිට මත තබලා ඔහුට මේ මිනිස් මනසින් උසස් මිනිසුන් දැන් එකතු කරලා සකස් කරනවා. යොසීම ප්‍රතිපල. අප මේ සිහුරක් දරාගෙන මේ දහමක් දරාගෙන අප ඉවසීමේ කටයුතු කළොත් අපට මනුෂ්‍යයන් පමණක් නෙවෙයි දෙවියන් වහන්සේ මේ තුන් ලෝකයක් අපට වදින විතරක් නෙවෙයි අප අරහත්ත්වයට පත් වෙලා පිරුණ කැවටින් අපේ ධාතුන් වහන්සේලා ධාතු කඳුවල තියලා දෙවියන් රාජ්‍යයන් වන්දනා කරනවා. ඒ තරම් මට අපේ ජීවිතයේ වටිනාකම් වැඩි කරලා නැහැයි බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ. ඒ සම්බුදු සසුන ස්වභාවයන් කළ පොඩි ආමුරු රාජ්‍ය අපට මේ ගෞතම සම්බුද්ධ ශාසනය තුළ දැක ගන්න පුළුවන්. එදා බුද්ධ කාලයේ රාහුල පොඩි ආමුරු, සීවලි පොඩි ආමුරු, සෝභා පොඩි ආමුරු, මන්ද්‍ර ආමුරු, ඒ වගේම ධම්මමල් පොතේ ආමුරු වැනි ඒ ගුණ ස්වාමීන් වහන්සේලා මේ ශාසනය සෝවාන කළා. ඊට පසු කාලේ නිග්‍රෝධ පොඩි ආමුරු, සුමන සාමණේර වහන්සේ වැනි ස්වාමීන් වහන්සේලා මේ ශාසනය සෝවාන කළා. මහා රජවරු, මහා අධිරාජවරු ධන ගැස්සෙව්වා. දෙවියන් රාජ්‍යයන් විශ්මයටපත් කෙරෙව්වා. මේ සම්බුදු දහම හදවතේ දරාගෙන අරහත් ධනිය දරාගෙන අහසින් ගමන් කරමින් මුළු ලෝකයට සදහම් ජීවිතේවා. එන්නේ ශාසනය, එන්නේ අතීතය අපිට තියෙනවා. ඒ අතීත අභිමානය නැවත ගොඩ ගන්නවා. අපේ හැකියාව තියෙනවා. ඒ සඳහන් ඕන වශයෙන් උදව් කර ගන්නට ඕන. ඕනගේ දුක් සැප බෙදා ගන්නට ඕන. අපේ දැනුම බෙදා ගන්නට ඕන. අඤ්ඤමඤ්ඤ වචනේ, අඤ්ඤමඤ්ඤ බුද්ධාගමනේ කියලා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ නැහැ. ඕම පිළිබඳව මෛත්‍රියෙන් මෙත්තා සංගත කාය ධර්මයේ, වචී ධර්මයේ, මනෝ ධර්මයේ වාසය කරන්න ඕන. ඇතිතන නැතිතන සාරණීය ධර්ම සිදේශනා කළා. අපට කැපසරු පිටියක් යමක් ලැබුණා නම් ඒ මෙය අපි ඕන බෙදා ගන්නට ඕන, නැතිව දෙන්නට ඕන. දැන් මම මේ ස්පීකරේ ගැන සඳහන් කරන්නේ ස්වාමීන් වහන්සේ කෙනෙක් පූජා කළා කියලා. මේ මුළු මධ්‍යම පළාතටම නවර 21 ටම මෙහෙම පූජා කරනවා නේ. රහණේ ස්වාමීන් වහන්සේට පරිකේ නම් වෙන දෙවල් නේ. මේක තමයි ශාසන ගුරුමේ. ඒ වගේම සාමාන්‍ය ධර්ම කියලා කියන්නේ. පරම කොච්චර ලස්සනද මේ වැඩසටහනක් කරා දේශනා නම් සිතන්නේ. අර කොච්චර පුතන්නේ නැනවද? ඒක මාසයක නේද? දැන් ප්‍රතිශත 100 ගණන් මේක පූජා කරන්නේ ඉතින්. පිරවලා. ඒ වගේ තමයි වහන්සේලා ආශිර දින වෙන ඒ ලැබෙන දේවල් වලින් මේ ශාසනයට ආවරණ දේවල් පූජා කරනවා අපි. අනේ අපිට මේ හොඳ එකක් ලැබුණා කියන්නේ මේකට ලෝභ වෙන විතරක් නෙවෙයි. ඒ ස්වාමීන් වහන්සේගේ ආදර්ශය අපි ළමන්නට ඕන. ඔබ මොකටද විභාගයක් පාස් වුණා? ඔබ විභාගයක් පාස් වුණා කියලා ඉතර සාර්ථක නැහැ. ඔබ සාර්ථක ඒ වගේ විභාග පාස්ෙන් ඔබ කී දෙන උදව් කරාද කියන කාරණා. ඔබ ප්‍රාචීන ප්‍රාණ විභාගයක් පාස් වුණා කියලා විතරක් සාර්ථක නැහැ. ඔබ ප්‍රාචීන ප්‍රාණ විභාගයක් පාස් වෙනකොට කී දෙනෙක් උදව් කරාද? ඒ විභාගයේ පාස් වෙලා කේතනකට ඔබ සටහන්මනේ උදව් කරාද? ප්‍රාචීන අවස්ථාන විභාගව පාස් වුණා කියලා ඉතරක් සාර්ථක නැහැ. ලංකාව පළවෙනි එක ගත්තා. මම අඩු වයසෙන් ප්‍රාචීන පාස් වුණා කියලා ඉතරක් සාර්ථක නැහැ. එක හඳුරු කෙනෙක් හිටියා. ඔබ කිව්වට විශ්වාස කරන්න නැහැ. පිළිවෙල අවසාන ලියන කලින් ප්‍රාචීන අවසන් කියලා පිළිවන් ආසන්න ගැන කෙනෙක් කාර්ය කරනවා. එහෙම හඳුන ගැනීම සඳහා නේද? ඒ දැක්සම හොඳයි. හැබැයි අපි එකමනින්ම සාර්ථක නැහැ. අපි සාර්ථක වෙන්නේ ඒ අපලවගත්තු ජයග්‍රහණ අපි අනිත් කීදෙනුට ලබා දෙන්නට අපි උදව් කරහද මාසුනාද කියන කාරණේ මත ඒව තමයි සාරාණී ධර්ම කියලා කියන්නේ. ඒව තමයි සත්පුරුෂයන් කියලා කියන්නේ. එහෙම නැත්නම් උදව් කළා කියලා අපේ දිනුව කවදාත් පහළ වැටෙන්නේ නැහැ. අපි තවත් දිනුවා. අපි ඉගෙනම තැන් වල ලිපි ලේඛන ලියන්නට ඕන. අපි අනික උදව් කරන්න ඕන. අපි හැම උපාධියක්ම පුරවන්න දෙක බැරි ගන්නවා විෂයන් මාරු කරගෙන. වෙනස් කරන විෂයන්. අපි අධ්‍යාපනය ඉදිරියට ගන්නට පාඩම්. ඉංග්‍රීසි වලින් විතරක් නෙවෙයි තව විදේශ භාෂා දෙක තුනක් අපි බණ කියනවා ආදරේ. විලාසනට හනින් බණ කියන ලෝකෙට කියලා. ඒක අපිට පුළුවන් කරන්න. ඔබ ආසර හැම දිනාටම මෙහෙම කියව තියෙනවා. මේ හැම දෙයක්ම කලේ ඒ ඔබ ආසරට ආදර්ශයක් වෙන ආසර කරන්න පුළුවන් කියන කීමත් එක්කලා නේද? ඔබ ආසරට ධෛර්යය උනන්දු ඇති වෙන්නේ මේ හැම දෙයක්ම කරන්නේ. ඒක කරන්න පුළුවන් අපිට අපි පරක්‍රමාද වෙන්න පුළුවන්. විභාගයෙන් පාරසමත් යන බැරි වෙන පුළුවන් දෙතුන්තාව යන පුළුවන් කමක් නැහැ ඒකට. අපි අමාරුයි හරි කරමු. මේ භාෂා හදන්න බැරි නම් අපිට සමානයි අපිට ධර්මයෙන් ගුණේ නුවණින් සීලේ භාවනාවෙන් දේශනා කුසලතාවයෙන් අපට ඉදිරියට යන්න පුළුවන්. චුල්ලකන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ කාලේ මාස 4කට එක ගාථාවක් පාඩම් කරන්න බැරි වුණා. නමුත් එහෙම හිටිය චුල්ලකන්ද පොඩි හාමුදුරුවෝ අවිඥා සහිතව මනෝමය දිවිඥාන ආදී අවිඥා සහිතව ඒ පොඩි හාමුදුරුවෝ රහතන් වහන්සේ කෙනෙක් වුණා. ඒ තරම් හැකියාවක් මේ ශාසනය තුළ තියෙනවා. විභාග කරගන්න පුළුවන් නම් හොඳයි. නමුත් බැරුණා කියලා එක දුක් වෙන දෙයක් නැහැ. හැබැයි අපි උපරිම උත්සාහ කරන්න ඕනේ. ඒකෙන් අනුපාඩුකම් තිබ්බත් අපේ මානකමෙන් අපිට ඉදිරියට යන්න පුළුවන්. ගුණෙන්, නුවණෙන්, සීලෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් අපිට බොහෝ දේ ඉදිරියට යන්න පුළුවන්. ඒ සඳහායි තාම වටිනා පොණ්‍ය භූමියකයි ඔබ මේ ඉන්නේ කියලා සතුට වෙන්නේ. මේ ප්‍රදේශයේ තියෙන ඉතාම වටිනා පොණ්‍ය භූමියක ඔබ හසල මේ ඉන්නේ. ලස්සන පරිසරයක් තියෙන, පින්වන්ත හාමුදුරුවන්, ලස්සන සුවඳවත් මල් තියෙන නගරයේ බොහොම ඉහළම තැනක අප මේ කාලය ගත කරන්නේ. මේ හැබැයි ඉතින් ලස්සනම කාලෙම යන්නේ. මේ කාලේ තමයි ජීවිතය අපට කවදාවත් එන්නේ නැහැ. කෙනසයි ඉන්න කාලේ හැම දිනාටම දෝපකාර කරගන්නවා අපි. අපේම අයියලා මල්ලලා දිහා බලන විදියට අපේම සහෝදරයන් දෙස බලන විදියට හැම දිනාකෙම අපි ඉතාම මෛත්‍රියෙන් බලන්න ඕන. දැන් මේ වියට්නාමයේ පොඩි හඳුරලා තියෙනව නේද? බලන්න තියෙන දුර රටක ඉඳලා ඇවිල්ලා අපේ රට ගැන විශ්වාසයෙන් ඇවිල්ලා තියෙනවා. අපිව අපි ඒ කට්ටිය හොඳට ආරක්ෂා කරයි බලාගෙන උගන්නයි කියලා ලොකෝ විශ්වාසිකින් ඇවිල්ලා. ඒ නිසා මේ පොඩි හාමුදුරන් විශේෂයෙන් විදේශගත ඇවිදින පොඩි හාමුදුරන්ලා හොඳට බලා ගන්න. මල්ලෙල වගේ. ඒ කියන්නේ විශේෂයෙන්ම සැලකිලිමත් වෙනවා. සැතපුම් දහස් ගානක් දුරාවේ අපි ගැන ලොකෝ විශ්වාසිකින්. ඒ විශ්වාසය අපි උපරිම යට තියෙන තෝන අපට අඩුපාඩුවක් වුණත් අපි යට අඩුපාඩුවක් කරන්නේ නැහැ. ඉතින් ඔබ වහන්සේ එහෙම සැලකන අපි දන්නවා ඒක තවත් දිනු වෙන්නේ නැහැ මේ සඳහන් කරන්නේ. බංග්ලාදේශයේ හඳුරගෙන ඉන්න පුළුවන්, නේපාලයේ හඳුරගෙන ඉන්න පුළුවන්, මොංගෝලියේ හඳුරගෙන ඉන්න පුළුවන්, බුරුමේ හඳුරගෙන ඉන්නවා, වියට්නාමේ හඳුරෝ මේ හැමදෙනාම අපි හොඳට බලා ගන්න ඕනේ. එහෙම අපේ රටේ ඉගෙනගෙන ගියපු හඳුරෝ අපේ ලෝකෙට හම්බ වෙනවා. ලංකාව ගැන හරිම ආදරෙන් ඒවන කතා කරනවා. දැනට ඇමරිකාවේ ක්‍රම පන්සලක් හදමින් මේ දවස්වල අක්කර 25කට වැඩි මුළු ත්‍රිපිටකයම භාෂා හතකින් තිරුවානා ගල්වල ලියලා චෛත්‍යවල තැන්පත් කරන මහා ව්‍යාපෘතියක් පටන් ගත්තා. වියදම ඇමරිකානු ඩොලර් මිලියන 200යි. මිලියන 200යි. මිලියන 200 300 වැඩි කරලා බලන්න ගන්න ශ්‍රී ලංකාවේ ඉඳලා. ඔකනේ. විශාල දනස්කන්ධයක් ඉදන් කළා. ගලෙන්ම චෛත්‍ය හදලා භාෂා හතකින් සිංහල භාෂාවක් ඇතුළු භාෂා හතකින් ත්‍රිපිටකය ගල් හත්තල නියම තැන්පත් කරන මහා දැනෙන්නු යම්පතිය පටන් ගත්තා. ගිය මාසේ ඊට පස්සේ පටන් ගත්තේ හැම සම්ප්‍රදායකින් වෙන ස්වාමීන් වහන්සේට වඩම වලා දින 10ක් ත්‍රිපිටක සැකයෙන් කළ තමයි ඒක ආරම්භ කළේ. අනේකදී ශ්‍රී ලංකේ විසුණු වහන්සේලාට මූලික තැනක් හිමි වුණා. ඒ වියට්නාම් හාමුදුරුවෝ කෙනෙක් කරන්නේ වියට්නාම් ජාතික හාමුදුරුවෝ කෙනෙක් කරන්නේ ඒ හාමුදුරුවන්ට වැඩිම උදා කළ තැන ශ්‍රී ලාංකික හාමුදුරුවෝ. ඒ නිසා විශේෂයෙන්ම ලංකා හාමුදුරුවන්ට යම් වාග්ගරු කරනවා. ඇමරිකාවේ ඉහළම පන්සල් තියෙන වියට්නාම් හාමුදුරුවන්ට වියට්නාම් දායකය තමයි වැඩිපුරම පරිත්‍යාග සීලයයි ලෝකෙයි. පන්සලක් ගත්තොත් ඒ පන්සල වටේට වියට්නාම ඉඩම් මිල දෙගන්න. මිල දෙගෙන මොකද කරන්නේ? ඒවා පන්සලට පූජා කරනවා. ඒ වගේ ඉතාම ලස්සන ජීවචන ජාතියක් තමයි ඇමරිකා වියට්නාම් ජාතිය කියලා කියන්නේ. කිසිම වරදක් එයා කරන්නේ නෑ. මේ කියනවා ධර්මික මහන්සියෙන් වැඩ කරන අය. එයාගේ හැම පන්සලකම ලංකාවේ ආගමකට විශේෂයෙන්ම සලකන අය කට්ටිය. එයා හේතුව ඒ වියට්නාම් රට ථේරවාදී බුදුදහම අරන්ගියේ වජිරාම හිටපු හාමුදුරුවෝ. බඹරුවේ වජිරාම තම අරන්ගියේ. ඒ රටේ මුලදී මහායානෙ තිබුණා. නමුත් ථේරවාදී තිබෙන්නේ නැහැ. ඒ ථේරවාද බුදුදහම ලංකාවේ අරන්ගියේ. අනේ නිසා ලංකාවේ හාමුදුරුවන්ට වාක්‍යය සලකනවා. එනිසා ඒ ලංකාවෙන් ඉගෙන ගන්නේ පො බොරුමය, තායිලන්තයේ, කාම්බෝජයේ, වියට්නාමයේ, චීනයේ වගේ රටවල හාමුදුරුවෝ ලෝකෙ කොහේ ගියත් ලංකාවට වා සලකනවා. ලංකාවට වා ආදරය කරනවා. ඒ හාමුදුරුවෝ හරහා ලැබිච්ච දෙයක් ඒක. ඒ නිසා විදේශ හාමුදුරුවාම හොඳට දැක බලා ගන්න ඕන. අඩුපාඩුවක් වුණත් හොඳින් කියලා දීලා එය අපි නිවැරදි කරගන්න ඕන. එයාට පුළුවන් තරම් පහසුකම් දීලා යාලේ ඉහෙරටම දිවෙන උදව් කරන්න ඕනේ යාට. ඉතින් අපේ ළමලා සාහඳුර ඇතුළත් අපේ ගුරු හාමුදුරේ කොහොමදින් කරනවා. අපේ පොඩි හාමුදුරුත් ඒ ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙනවා නේද? එහෙම කරමුනේ. එහෙනම් දැන් අපි උදෑසන මේ තහව හවස ගිරම්පසට කලින් තියෙන කොටස මෙතනින් ගන්න අවසන් කරනවා. ඊළඟ අපි එළිය අපි හැම කොට තියලා එතන සෝදානගෙන ඉතුරු වැඩ කොට සටහන් කරනවා. ඊළඟ කොටසේ මේ බලාපොරොත්තු වන්නේ අධ්‍යාපනය ගැන කරුණු සඳහන් කරන්න. අපේ අධ්‍යාපනයේ කොයි තරම් දුරට යන්න පුළුවන්ද සහ එතන අධ්‍යාපන කන්නරෙන් අපිට මේ ධර්ම ලෝකයේ කොයි තරම් දුරට ඉදිරියට නැගෙන්න පුළුවන්ද කියන කාරණේ ගැන අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි ගිලන් පස්ස බලන්න ලැබෙලා ඊළඟ කොටසට සම්බන්ධ වෙනවා. එනස් කරගත් උතුම් කුසලයේ බලයෙන් ඔබ අවය හැඳනාටම ධර්මාභෝධයම සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛං පඤ්චාච නින්දුක්ඛං භයං පඤ්චාච නිබ්බයං සෝකං පඤ්චාච නිස්සෝකං හොන්තු සම්දේ පානිනු දුකින් පෙලෙන සත් දුකින් නිදස්වා බියෙන් පෙලෙන සත් බිය නැති වෙත්වා සොවින් තැමෙන සත් සොන්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා සා